2013 වසරේ 9 මාසේ 29 වෙනිදා භාවනාව වැඩසටහන. සිත පාලනය කිරීම කියන්නේ එකක්, සිත අතහැරීම කියලා කියන්නේ තව එකක්. දැන් සිත පාලනය කිරීම තමයි ලෝකය ගොඩාක් කල්පනා කරලා සිදු කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා සිත විසිරවන දාන ක්‍රමය. ඒකට හේතුව තමයි සිත පාලනය කරලා තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක විසිරුවා හරිනතුරු නිවනක් හම්බ වෙන්නේ නැහැ. පාලනය කරලා තියාගෙන සිටීම తాවකාලිකයි. විසිරුවා හැරියොත් සම්පූර්ණයෙන්ම ඒක පෝදුරුණු පැමිණෙන ඒක සදාකාලික බලයක් හැටියට, ශක්තියක් හැටියට තමන්ට පවතිනවා. ඒ මනස විසිරුවාලන ක්‍රමවේදය තමයි අපි මේ කතා කරන්නේ. පාලනය කරනවා නෙමේ, විසිරුවා හරිනවා. කුමක්ද විසිරුවා හරින්නේ? මම අන්කාරණයක් නෙමේ, මා විසිරුවා හරින්නේ මම. මමත්වය මා විසින් අන්කාරයක් කරන ස්වභාවය සාමාන්‍ය ජනයාගේ සිරිත ස්වභාවය හද රිද්මය. මා විසින් යම් කාර්යයක් සිදු කරනවා. භාවනාවක් වේවා, සිතීමක් වේවා, වෛර කිරීමක් වේවා, ප්‍රේම කිරීමක් වේවා, බය වීමක් වේවා, මම විසින් යම් කාර්යයකට දක්වන ප්‍රතිචාරය. මෙතෙන්දී අභියෝගය සහ අවධානය යොමු වන්නේ මා විසින් අන් කාර්යයකට නොවේ. මා විසින් මා වෙත. ඒක බොහෝම සංයමයෙන් තේරුම් ගත යුතු ගැඹුරු කාරණයක්. එම අවධානය ගැනීම ඉතාම අසීරු කාර්යයක්. ඇසින් රූපයක් බලන්න කිව්වොත් ඉතා ලෙහෙසින් බලන්න පුළුවන්. එහෙත් ඇසින් ඇස දිහා බලන්න කිව්වොත් ඒක කරන්න බැරි කාර්යයක්. ඒ වගේ තමයි මා විසින් අන් කාර්යයන් වල යොදවන්න පුළුවන්. ඒත් මා විසින් මා දෙසම බැලීම යනු ඇසින් ඇස දෙස බැලීම හා සමාන අසීරු කාර්යයක්. එවන් වූ කාර්යයක් සඳහා අපි උත්සුක වෙන්න ඕන, උත්සාහවත් වෙන්න ඕන. ඊට අනුගත වෙන විදියට එම ප්‍රතිඵලය සඵල වෙන ආකාරයට අනුශාසනා අපි ලබා දෙනෝ. ඒ අනුශාසනා ශ්‍රවණය කිරීමෙන්, ඒ අනුශාසනා ඔස්සේ විමසීමෙන් තමන්ට අර අවශ්‍ය කරන ගුණාංග ශක්තියින් වැඩෙනවා. මේක අසිරිමත් දහමක්, ගැඹුරු දහමක් හැටියට සලකන්නේ ඒකයි. මේ ලෝකෙ කොච්චර දියුණු වුණත් ඒ දියුණු වෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම තුල. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන, හඳුනගන්න පුළුවන් යන්ත්‍රෝපකරණවලට හඳුනගන්න පුළුවන් සිද්ධාන්ත ඔස්සේ තමයි ලෝකය දියුණුයි කියලා දියුණු වෙන්නේ. එහෙත් මේ නිර්වාණය කියන ධර්මය යන්ත්‍රෝපකරණවලට හොයන්නත් බැරි, ඉන්ද්‍රියන් වලට සොයන්නත් බැරි ධර්මතාවයක්. තේරුම් ගත්තොත් ඊටාම සරල වූ ධමයක්, තේරුම් නොගෙන ඉන්න තුරු ඒක ඊටාම විශාල ගැඹුරු ධමයක්. තේරුම් ගතිපු අය කියන්නේ අනේ ස්වාමීන් වහන්ස මේක මට මීට වඩා කලින් අවබෝධ කරගන්න තිබුණනේ, හරි සරලයිනේ කියලා කියනවා. ඔව් ඉතින් ඇස් දෙක මූණේනේ තියෙන්නේ, නමුත් පේන්නේ නැති එකට මොකද කරන්නේ? ඒක හරියට අර ඔළුවේ කණ්ණාඩි දෙක දාගෙන හැමතැනම හොයලා පස්සේ ඔළුව අත ගාලා බලනකොට ගැස් කණ්ණාඩි දෙක ඔළුවේ. ඔන්න ඔය වගේ සිද්ධියක් තියෙන්නේ. මමත්වයේ හොයාගන්නේ එහෙමයි. මමත්වයේ අපිට මග හැරිච්ච තැනක සමීපයෙන් තියෙන දෙයක්. පස්සේ හිතනවා ඇයි අපි මෙච්චර දුර ගියේ කියලා. හැබැයි දුර ගිහිල්ලා ගිහිල්ලා මහන්සි වුණාට පස්සේ තමයි පොඩ්ඩක් ඔළුව අත ගාලා බලන්නේ ඔළුවේවත් තියෙනවද කියලා කණ්ණාඩි දෙක. තාම සරලයි. ඉතින් අවබෝධ කරගත්තොත් ඒ කාරණේ කියනෝම තමයි මෙච්චර සරල දෙයක් ඇයි අපිට මෙච්චර අපහසු වුනේ තේරුම් ගන්න කියන කාරණේ. සමීප දේවල් තමයි අපිට නොපෙනී තියෙන්නේ. දැන් අපේ මුහුණ ඇස්වලට තියෙන ළඟින්ම තියෙනවා. නමුත් මුහුණේ තියෙන දැලි බලන්න බෑ ඇස්වලට. ඒ වගේ තමයි මමත්වය, මමංකාරය මිනිස්සුන්ට පේන්නේ. මිනිස්සු තුල තියෙන්නේ තමා ගැන අවබෝධයක් නෙමෙයි, තමා විසින් ලෝකයා විසින් කියන ලද කරුණු ග්‍රහණය කිරීමක් තියෙන්නේ. තමා විසින් ලෝකයා කියන ලද කරුණු ග්‍රහණය කිරීමක් තමයි තියෙන්නේ. සංකල්ප ලෝකයක් තියෙන, සංකල්ප ලෝකේ විද්‍යාවක් නෙමෙයි කියලා අඳුන ගන්න ඕන. ඒක අවිද්‍යාවක් කියලා. හරි අපූර්ව කාරණයක් කියලා තියෙනවා. අමරිකානු විශ්වවිද්‍යාලයක ශිෂ්‍යෙක්, ඒ ශිෂ්‍යයගෙන් අහලා තියෙනවා දැන් ওই ලෝකෙ මැවු දෙවිවරු ඉන්නෝ බර ගානක් ඉන්නෝ බුදුහාමුදුරන්ගේ කාලේ මහා බ්‍රහ්මන්, ඊට පස්සේ අනිත් ගොය ගෝටලා දෙයියලා ඒක එක කට්ටි ආවා. ඉතින් මේ ශිෂ්‍යයාගෙන් අහලා තියෙනවා මේ ලෝකය මැවු දෙවිවරු ගැන මොකද හිතන්නේ කියලා. ඒ ශිෂ්‍යයා ලබා දීපු උත්තරේ හරි වටිනවා. ඒ ශිෂ්‍යයා කියලා තියෙනවා, සර් ඉන්නවා කිව්වොත් ඉන්නව, නැහැ කිව්වොත් නැහැ කිව්වා. ලෝකේ මම පැඳෙයක ඉන්නවයි කියලා ඔළුවට දැම්මොත් ඉන්නවා, නැහැයි කියලා කවුරු හරි කිව්වොත් නැහැ. ඒක නෑටි ලෝකේ එහෙම ඔළුවට දැන් දාලා නැහැ අපි, ඒ නිසා අපිට නැහැ. අරගොල්ලන්ට දැම්ම ඉන්නවා කියලා එතකොට ඉන්නවා. දැන් මේ ආගම් ඇදහිීම කියලා මිනිස්සු කරන්නේ මොකන්ද? සංකල්ප වන්දනාව, මනෝ විකාර, මනස තුලින් ඇති කරගන්න මනෝ විකාරයක් පස්සේ තමයි ආගම් අදහනවා කියලා මිනිස්සු යන්නේ. ඒ විතරක් නෙමෙයි, මිනිස්සුන්ගේ ශෝක වැළපීම්, දුක් දොම්නස් බයවීම් ඔය ඔක්කොම සිද්ධ වෙන්නේත් මනෝ විකාරයක් ඔස්සේ. ඒක ඉතාම ගැඹුරු කාරණයක්, බොහෝම හෙමින් අවබෝධ කරගන්න ඕන. මනෝ කියලා කියන්නේම, මන කියලා කියන්නේම මවාගත්, සිතාගත්, සංකල්පණය කරගත් කියන අර්ථය. එහෙනම් මේ සංකල්ප ගොඩක තමයි මේ මනස තෙරපෙන්නේ, මනස දුක් වේදනාවන් වලට හසු වෙන්නේ, ගැටලු වලට පත් වෙන්නේ මේ මනෝ සංකල්පනා රාශියක් මැද. එහෙමනම් ඒ සිහිනේ බොරුවක්, ඒ සංකල්ප දෘෂ්ටි වචන කියන ඒවා බොරුවක් කියලා අපි තේරුම් කරගන්නවා නම් අපිට අර නැවක් දිහත් කරන්න, ආරම්භ කරන්න, ගමන ආරම්භ කරන්න නැංගුරම් ගන්නවනේ. ඒ කියන්නේ මුහුදට දාලා තියෙන ඒ බැඳීම් නැති කරනවා. ඒ බැඳීම නැති කරනවා. ඒ බැඳීම නැති කළාට පස්සේ පුළුවන්කම තියෙනවා නැවත යන්න ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේ මිනිස් සිතත් යම් යම් දේවල් වල දැඩිව දෘෂ්ටිගත වෙලා ඇලිලා තියෙන ස්වභාවයෙන් මුලින්ම මුදව ගන්නවා. ඒක නුවණින් බැලුවට පස්සේ ඒක ඉබේටම මිදෙනවා පින්නතුනේ. ඉබේටම මිදෙනවා. වීදුරු කෑල්ලකට යම්කිසි මිනිසෙක් මැණික් ගලක් කියලා රැවටිලා ඉන්නවා. දැන් මෙයා පාරේ තිබිලා යම්කිසි නිල් පාට කෑල්ලක් ඉතින් අහුලා ගත්ත බරයි හොඳට මැණික් ගල වගේ තියෙනු. නිසා ලොකු රැවටිලා මේකේ ඉන්නව තව කවුරු හරි කිව්වොත් මේක හරි වටිනවයි කියලා තවත් රැවටෙනවා. රැවටිලා ඉන්නව ඔහොම දැන් හිතේ ලොකු වටිනකමක් දීගෙන. කවුරු හරි හොඳ දන්න මනුස්සයෙක් ඇවිල්ලා මේකේ කිසිම වටිනකමක් නැහැ කියලා කියනකොටම ඔන්න හිතේ තිබුණු බර නැතුව ගියා. ඒක තමයි ස්වභාවය. විද්‍යාවෙන් තේරුම් කරගන්න. ටිකට් පතක් ගත්තාම දැන් කෝටි ගානක සිහිනයක්, ලක්ෂ ගානක සිහිනයක් එක්ක ඉන්නෝ. ඉලක්කම් ටික වැටෙනකම් බලාගෙන ඉඳලා මේ මනුස්සයා ඉලක්කම් ටික වැටෙනවත් එක්කම මේක වැඩක් නැහැ කියලා ඊරලා වීසි කරලා ඒක කුණු ගොඩට දානවා. අර සංකල්පමේ බර අර විද්‍යාව තුළ නැති වුණා. අන්න ඒක තමයි සත්‍ය කියලා කියන්නේ, ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ. එහෙමනම් ලෝකේ තියෙන හැම දෙයක්ම සංකල්පයක් නම් මොකද්ද සංකල්පය නොවෙන්නේ? සංකල්පය නොවෙන්නේ මොකද්ද? සංකල්පමය කිරීමට මේ තබා ගන්නා සිත අපිට විසුරුවා හරින්න පුළුවන් නම් අන්න ඒක තමයි සංකල්පයක් නොවන අවබෝධය, ප්‍රත්‍යක්ෂතාවය. ඉතින් නරක සංකල්ප ඉවත් කරලා අපි හොඳ සංකල්ප ජනිත කර ගන්න බලනවා. එහෙම පුළුවන් කමක් නැහැ. ශක්ති විශේෂයක් ගමන් කරන්නේ. තරාදියක් වගේ තමයි. එකම ශක්තියක් ජනනය වුණාට පස්සේ ඒ ශක්ති බලය යෙදවෙන පැත්තකින් වේගින් ගමන් කරනවා. වේගින් ගලාගෙන එන ජල පහරක් වගේ. වේගෙන් ගලාගෙන එන විදුලි සරක් වගේ. විදුලි සර යම් ශක්ති ගුණයක් කරහා යොදවනෝ ද ඒ ශක්ති ගුණය ක්‍රියාත්මක කරවන සුළුයි. ඒ නිසා මිනිසයාගේ මේ මානසික ශක්තිය කියලා තියෙන්නේ මමංකාරයේ උද්වේග කර භාවය. ඒ උද්වේග කර භාවය ද්වේෂයට නැඹුරු වුණහම ද්වේෂයෙන් අන්තයට යනවා. ලෝභයට නැඹුරු වුණාම ලෝභයෙන් අන්තයට යනවා. මෝහයට, බයට, බියට, සංවේගයට ඒක යොමු වුණාම ඒවයින් අන්තයට යනවා. එකම ශක්ති විශේෂයක්, එකම ශක්ති ගුණයක්. මනසට ඔරොත්තු දෙන ධහම තමයි, මනස පාලනයට ගන්න පුළුවන් එකම ධහම තමයි අකාලිකත්වය. අකාලිකත්වයට විතරයි මනස නැමෙන්නේ. අනිත් සියලුම දහම් වලට මනස එක්ක ඇලෙනෝ, එක්ක ගැටෙනෝ. මනසට ලබා දෙන අනිකුත් සියලුම ධර්ම. දැන් භාවනා ක්‍රම වුණත් අපි කරන්නේ භාවනා ක්‍රම වල මනස අලවනෝ. ඒ අලවන ගමන් සමහර මානසිකත්වයන් සමග ඝෂ්ඨණය කරනවා, ඝෂ්ඨනෝ. ඒකට අකාලිකත්වයේ එතන නැහැ. අකාලිකත්වයේ කියන එක හොඳටම තේරුම් කරගන්න අපි හැමදාම මතක් කරනවා. අකාලිකත්වයේ කියලා කියන්නේ 25 වෙනි පැය. හැමදාම ජීවත් වෙන්නේ පැය 24 නේ. 25 වෙනි පැය තමයි අකාලිකත්වය කියලා කියන්නේ. ඒ தત્ත්වේ නුවණක් ඇති කරගන්න. ටයිම්ලස් කරන්නේ එහෙමයි. අකාලික වෙන්නේ එතකොටයි. කාලේ ජීවත් වෙන ස්වභාවය එතන නැහැ. කාලේ ජීවත් වෙන්නේ නැත්නම් රාත්‍රිය නැහැ, දහවල නැහැ, උදෑසන නැහැ, සන්ධ්‍යාව නැහැ. ඒ කාලය තුල දුක් විඳින සතුට වෙන පුජ්‍යලයා නැහැ, කරුණු නැහැ. ජීවිතයේ ලස්සනයි 25 වෙනි පැයේ. දැන් ලෝකේ කවුරුත් කියලා නැහැ මේ 25 වෙනි පැයක් ගැන කතා කරන්නේ ලෝකේ කොච්චර දියුණු වුණා. එතකොට මොකද්ද මේ ස්වාමින් වහන්සේ කියන මේ 25 වෙනි පැයක් ගැන කතා කරන්නේ? ජීවත් වෙලා ඉඳිම 25 වෙනි පැයට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. එතන හරිම ලස්සනයි. කරන්නේ කරවන්නේ, කියන්නේ කියවන්නේ, සිතන්නේ සිතවන්නේ එතන නැහැ. එතන ස්ත්‍රීන්ද නැහැ, පුරුෂයෝද නැහැ. එතන රාත්‍රියේද දහවලද නැහැ. එතන උස්මිටි පුජ්‍යලයෝ නැහැ. එතන කළුසුදු පුජ්‍යලයෝ නැහැ. උගත් නූගත් අය එතන නැහැ. මොනවද මේ කියන්නේ? ලෝක සම්මතයක්නේ පින්නතුනි. පොල් කැඩීම කියන්නේ මොන තරම් අසීරු කාර්යයක්ද? ඉතාම සංයමයකින් ගහන්න ගොඩ වෙලා ගිහිල්ලා බොහොම පරිස්සමෙන් සහ අවධානයෙන් සහ සීරුවකින්, සීරුවෙන් ලොකු පුහුණුවකින් සහ දක්ෂතාවයකින් කළ යුතු විශිෂ්ට කාර්යයක්. නමුත් කවුරුවත් එයාට ප්‍රොෆෙසර් කියලා කතා කරන්නෙත් නැහැ, මහා ආචාර්ය කියලා කතා කරන්නෙත් නැහැ, ගෞරවයක් දෙන්නේ නැහැ ඒකට. ඒක තමයි හැටි. ඉතින් පොඩි පොතක් කියලා කරුණු ටිකක් තේරුම් අරගෙන පුටුවක වාඩි වෙලා ඉඳගෙන ඉන්නවා ස්වාමීනි, මම පෙනී හිටිනවා ගුහා මේ මිනිස්සයට වටිනකමක් දීලා තියෙනවා, මේ මිනිස්සයට ගාන වැඩියෙන් අය කරනු, ඒ නිසා ඒකේ වැලියු එක වැඩි, ඒ නිසා ඒකට සම්මතයක් දෙනු, ඒතේ යාට වැඩියෙන් දෙන්න ඕන, වැඩියෙන් කටයුත්ත ඒක කරන්න ඕන කියලා. ගමේ වැල්පුටුවේ වාඩි වෙලා බෙහෙත් කසායක් ලියලා ලෙඩක් සනීප කළාම ඒක කිසි අගයක් නැහැ. යාට රුපියල් 100ක් බුලත් කොලේ කොතල තියලා එනවා. අමුතු හොඳට ටයි ෆෝන් දාලා ලොකු කාර් එකකින් බහලා ලොකු රෝහල් වගේ දේවල් තියාගෙන කළාම ඒවට ලක්ෂ 50-60 කෝටි දෙක මිනිස්සු පූජා කරලා එනවා. ඉතාලම බොහොම ලස්සනට. ඒක තමයි ඒ හැටි. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ලෝකෙ හැදිච්ච ක්‍රමය. ඒක ලෝක සම්මත න්‍යාය, සම්මත ක්‍රමවේදය. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඒ මිනිස්සු විසින් ඒ පරිසරයන් වලට තම තමන් ඇති කරගත් ආගයන් මත තමයි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ලෝකේ කිසිම දෙයක ආගයක් නැහැ. ඒක ආගේ නිර්ණය වෙන්නේ මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතා මත, සංකල්ප මත. ඒක කිසිම සත්‍යක් නැහැ. ඒසත් ලෝකේ යමකට යම් අගයක් දුන්නොත් ඒ අගෙන් අපිට ඒක විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. එහෙමනම් පින්නතුනි, මේ මනෝ විකාරය, එහෙම නැත්නම් මනසේ තියෙන මුලාභාවය, මෝහාන්ධකාරය, රැවටීම කියන කාරණයෙන් ඔබ නිතරම නිදහස් වෙන්න බලන්න. නිදහස් වෙන්නේ කොහොමද? නිදහස් වෙන්න ඔබ ගන්නට ඕන අකාලික ධර්මය බලයක් හැටියට, ආවියක් හැටියට, ශක්තියක් හැටියට. ඒකට තමයි පාලනය වෙන්නේ මේ මනසේ තියෙන ඇලීම් ගැටීම්, සුඛ දුක්ඛ උපේක්ෂා කියන ත්‍රිවේදනාවන් පාලනය වෙන්නේ ඒ අකාලිකත්වයට පමණයි. අකාලිකත්වයේ තෝරන්නේ කොහොමද? අකාලිකත්වයේ විඳගන්නේ කොහොමද? අකාලිකත්වයේ තුල ජීවත් වන්නේ කෙසේද? ඇත්ත. අකාලිකත්වයේ හඳුනන්නට පුළුවන් ඉන්ද්‍රියක් අපි තුල නිෂ්පාදනය වෙලා නැහැ. අකාලිකත්වයේ විඳ ගන්නට පුළුවන් මනසක් අපිට නැහැ. අකාලිකත්වයේ තුල ජීවත් කරවන්නට පුළුවන් දෙයක් අපි ළඟ නැහැ. නමුත් මේ අකාලිකත්වය කරා පැමිණෙන්නට පුළුවන්. ඒකයි මිනිසෙකු විසින් සොයන්නට පෙළඹෙන්නේ නැති කාරණයක් තමයි බුදුහාමුදුරුවෝ සොයාගත්තේ. ඉන්ද්‍රයන්ට කවදාවත් හිතන්න බැරි සීමාවක තියෙන දෙයක් තමයි හොයාගත්තේ. දැන් ඔය අනිකුත් භාවනාවන් වලින් කියලා දෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම ඔස්සේ මනස ඒකාග්‍ර කරනවා. ආලෝකයට, ආස්වාස ප්‍රාස්වාස වලට, ඒ වගේම නොයෙකුත් කසීන දේවල් වලට, නොයෙකුත් සිහින සංකල්ප වලට, ශබ්ද වලට, ගන්ධවලට ආදී වශයෙන් මනස සංවේදී කරනවා. එහෙම නැත්නම් ඒකාග්‍ර කරනවා. ඒක තමයි ඉන්ද්‍රිය සාපේක්ෂිත භාවනා. ඒව කියන සමත භාවනා. සමත භාවනා කියන්නේ සම්මත කරගෙන යමක් ඒ තුල ඇලෙනවා. ඒ නිසා සම්මත භාවනා. මේක විදහා දකින විදර්ශනා භාවනා. විසුරුවා හරිනවා, විදහා දකිනවා, විසුරුවා දකින්න බලනවා. දෘෂ්ටි විසුද්ධියකින් බලන්න නිතරම පෙළඹෙනවා. කියන්නේ ඇහැ පිරිසුදු කරගෙන ලෝකෙ දිහා බලන්න පුරුදු වෙනවා. ඇහැ පිරිසුදු වුණා කියලා කියන්නේ අතීත සංඥාවෙන් බලන්නේ නෑ එයා. අනාගත සංඥාවෙන් බලන්නෙත් නෑ. වර්තමාන සංඥාවෙන් බලන්නෙත් නෑ. ඔන්න ඇහැ පිරිසුදුයි. දැන් වෙන සංඥාවක් නෑනේ. හැමදාම තියෙන්නේ මේ කාල තුනනේ. ඒ කාල තුනේම ඈත අතීතය, මෑත අතීතය, ඈත අනාගතය, මෑත අනාගතය කියලා බෙදුවත් ඒ ප්‍රධාන වශයෙන් තියෙන්නේ අතීත, අනාගත, වර්තමාන. වර්තමාන ක්‍රියා කියලා බෙදුවත් වර්තමානනේ. එහෙමනම් මේ කාල තුනේ ආවරණය තමයි තියෙන්නේ. නිවන ආවරණය වෙලයි තියෙන්නේ. මේ නිවන යටින් අපේ තියෙන ස්වභාවික ඇසේ තියෙනවා නිවන. ඒ ස්වභාවික ඇස මතුවෙන්නේ නැහැ. මොකද හේතුව? ඒකට උඩින් වැටිලා තියෙනවා අර එක්කෙනා මේ එක්කෙනා දීපු සංඥාවල්, අදහස්, සංකල්ප වැටිලා තියෙනවා. ඊළඟට තමා විසින් මේ සංකල්ප මතින් සංකල්ප හදාගත්ත දේවලුත් ගොඩනගලා තියෙනවා. එසේ ගොඩනගාගෙන තිබීම නිසා මොකද වෙලා තියෙන්නේ? තමන්ට අර නැකිටලා බලන්න බෑ. ඒවට යට වෙලා ඉන්නේ. මිනිස්සු ආගම් වලට යට වෙලා, මිනිස්සු ජාති වලට යට වෙලා. ඉතින් අපි ඊට පස්සේ ඔක්කොටම යට වෙලා කියනවා, ඔක්කොම එකයි කියලාත් කියනවා. ඔක්කොම එකයි තමයි. ඔක්කොම ඉන්නේ යට වෙලා. කොහොම ඉන්නේ? මුලා වෙලා. ඔක්කොම කරන්නේ සංකල්ප වන්දනාව. ඒක තමයි හැටි. තමන්ගේම සංකල්පවලට, තමන්ගේම මනසට දාන ලද සංකල්පවලට බය වෙනව, බිය වෙනව. ඒක තමයි ස්වභාවය. ලෝකේ යම් යම් දේවල් පනවා ගත්තට පස්සේ, ඔළුවට දැම්මට පස්සේ මිනිස්සුන්ට ඒවා ඕනම පවක් පින් වශයෙන් පේන්නත් පුළුවන්, ඕනම පිනක් පාපයක් වශයෙන් පේන්නත් පුළුවන්, ඕනම හරි දෙයක් වැරද්දක් වශයෙන් වෙන්නත් පුළුවන්, ඕනම වැරද්දක් හරි දෙයක් වශයෙන් පේන්නත් පුළුවන්. ලෝකේ ඔළුවට සංඥාවල් දාගත්තට පස්සේ ඉතින් රහතුන්ගේ ජීවිතය කියලා කියන්න පින්නතුනි, ලෝකයා විසින් පනවන ලද ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. ඒක ආත්ම ධමකින් දකින, ස්වභාව ධම තුල දකින, මානව ධමක තුල දකින, න්‍යායකින් දැක්මකින් ජීවත් වන ජීවිතයක් තමයි ඒ ධර්ම අවබෝධයෙන් පසුව ජීවිතය. එතකන් තියෙන පින්නතුනේ අර නාස්ලනු ජීවිතේ තමයි. නාස්ලනුව දාලා තියෙන විදියට තමයි, හොල්ලන විදියට තමයි හැරිලා යන්නේ. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙන දේ අනුව තමයි මිනිස්සු වැඩ කරන්නේ. ඒකයි අර ළමයා කිව්වේ සර් ඉන්නවා කිව්වොත් ඉන්නව නෑ කිව්වොත් නෑ. කොහොමද කතාව? තාම වටින කතාවක් මේ ඉදිරි ලෝකය ඥානවන්ත ලෝකයක් වෙනවයි කියන එකට නිමිති වෙයි. ලෝකයේ ඉදිරි සත්‍ය අවදි වෙනවයි කියන එකේ ස්වභාවය. ඉතින් මේ දහමත් එක්ක භෞතික දේවල් ගාව ගන්න එපා. භෞතික දේවල් තියෙන්නේ යැපෙන්න. භෞතික දේවල් කියන්නේ රස්සාවක්. භෞතික දේ කියන්නේ වෙන කාර්යයක්. අධ්‍යාත්මික දර්ශනය කියන්නේ වෙන කාර්යයක්. භෞතික දේ තිබුණත් ප්‍රශ්නයක් නෙමෙයි, භෞතික දේ නැති වුණත් ප්‍රශ්නයක් නෙමෙයි. භෞතික දේවල් වෙනස් කිරීමෙන් අධ්‍යාත්මය වෙනස් කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වෙනස් කරන්න පුළුවන් නම් එහෙනම් හිඟන්නන්ට මොනම ක්ලේශයක්වත් නැති වෙන්න ඕන. එහෙම නැත්නම් සැපේ ලබා ගන්න පුළුවන් කියලා කියනවනම් භෞතික දේ ළඟා කර ගැනීමෙන් එහෙනම් ලොකුම බෝසත් මිනිසුන් ගොඩක් සැපෙන් ඉන්න ඕන. එහෙම එකක් වෙන්නේ නැහනේ. බෝධේ තිබුණයි කියලා සැප වැඩෙන්නෙත් නැහැ. බෝධේ නැති වුණයි කියලා මේ දුක දුරු වෙන්නෙත් නැහැ. එහෙනම් භෞතික දේ ඒක භෞතික දෙයක් හැටියටම, බාහිර දෙයක් හැටියටම පැත්තකට දාන්න ඕන. ඒකත් එක්ක මේ අධ්‍යාත්මික වැඩපිළිවෙල කිසිම සම්බන්ධතාවයක් නැහැ. කොහොමත් මිනිස්සේ කොච්චර දේවල් තිබුණත් නැතත් හැමතිස්සෙම ඉන්නේ මිනිස්සේ තනිව. දෙපයින් කිසි දෙයක් ඔලුවට තියාගෙන ඉන්න අය බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. ඒව ඔක්කොම මතකයක් හැටියට තියෙන්නේ. මේක මගේ දේ, මේක අනුන්ගේ දේ කියලා තියෙන්නේ සිහිනයක්, මතකයක්. ඉතින් දුප්පතෙක් කියන්නේ, පූසතෙක් කියන්නේ තේ අර මතකයේ තියෙන ප්‍රමාණයට තමයි. මතකයට වැඩිපුර තියෙනකොට තමන් හිතාගන්නු තමන් පූසත් කියලා. මතකයේ අඩුවෙන් තියෙනකොට උන් හිතාගන්නු තමන් දුප්පත් කියලා. ඒක ඇති දෙයක් නෑ. එතන තියෙන්නේ මානසික ස්වභාවය. ඉතින් ලස්සනම අවස්ථාව තමයි මිනිස්සු තද නින්දටපත් වුණාට පස්සේ. මේ සියලු දෙනාම තද නින්දට ගියපු අවස්ථාව බලන්න. දැන් ඊයේ රාත්‍රියේ බොහෝම තදට නින්ද ගියපු පැය ගාණක් තිබ්බා. ඒ පැය ගාණ දිහා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පැය දෙක තුනක් හරි හොඳින් තදට නිදාගත්තා නම් ඒ නිදාගත්ත කාලය තුල හොඳට කල්පනා කරලා බලන්න. කොහොමද? ඒ තද නිද්‍රාවට පත්වෙච්ච කාලය තුල තමන් ස්ත්‍රියක් නෙමෙයි. තමන් පුරුෂයෙක් නොවේ. තමන් උගත් කෙනෙක් නොවේ. තමන් නූගත් කෙනෙක් නොවේ. තමන් ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. තමන් සිංහල නෙමෙයි. තමන් මුස්ලිම් නෙමෙයි. තමන් දෙමළ නෙමෙයි. තමන් කතෝලික නෙමෙයි. තමන් බෞද්ධ නෙමෙයි. තමන් හින්දු දහම අදහන අය නෙමෙයි. කවුද? කිසිවෙක්ම නොවි අපි ජීවත් වුණා පැය ගාන. අන්නේ ඒ ඒ නින්දේ තියෙන සැබෑ සාමය, එහෙම නැත්නම් සැබෑ දැක්ම ඔබට සැබෑ ජීවිතයේදී අවදි කරගන්න පුළුවන් නම් ඒ නින්දේදී ලපපු සැනසෙල්ල ඔබට ජීවමානව ඇස්සරගෙන ඉඳිත් ලබන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. සංකල්පමය වේගයට හසු වෙලයි මෙතන මේ තියෙන ප්‍රශ්නේ. ඒක එහෙම නෙමෙයි මෙහෙම විය යුතුයි, මෙහෙම නෙමෙයි එහෙම විය යුතුයි, එහෙම හිටියොත් හරි මෙහෙම හිටියොත් හරි කියලා උත්සාහ කරනවා. මම මේ වගේ කෙනෙක් වෙමි කියලා හැම මනුස්සයෙක්ම වෙරදරනවා. නමුත් කිසිම මනුස්සයෙක් කියන්නේ නැහැ මං කිසිවෙක් නොවේමි, මා කිසිවෙකු නොවෙන්නට කැමතියි කියලා කවුරුත් කියන්නේ නැහැ. හැමෝම කියලා කියන්නේ මම මේ වගේ කෙනෙක් වෙමි. කිසිවෙක්ම නොවෙන්න පුළුවන් නම් ඔබට මොනතරම් වටිනවද? ඒක අධ්‍යාත්මික දර්ශනයක්නේ, ඥානනයක්. ඒ නිසා පින්තුනේ මේ ධර්ම තේරුම් ගත්තට පස්සේ එයාට මොනම ආගමක්වත්, මොනම රටක්වත්, මොනම ජාතියක්වත්, මොනම වර්ගයක්වත් නැහැ. මේ ඔක්කොම ආගම් එකයි කියන මෝඩ කතාව නෙමෙයි මේ මෝඩියෝ කියන කතා. ඔක්කොම එකයි. එහෙම අපි ඔක්කොම මිනිස්සු, එහෙම ඔක්කොම මිනිස්සු වෙන්නේත් නැහැ. මිනිස්සු අතර පෙරේතයෝ ඉන්නවා, මිනිස්සු අතර යක්කු ඉන්නවා, මිනිස්සු අතර තිරිසන්ව ඉන්නවා. ඒ නිසා ඔක්කොම මිනිස්සු එකයි එහෙම කතාවක් නෙමෙයි මේ කතාව. මේ මෝඩ මිනිස්සු කියන කතාව. තමන් කිසිවෙක් නොවෙන්න ඕන. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම අනිත් අයටත් ඒ දහම කියලා දෙන්න ඕන. එහෙම නැතුව මිත්‍යා දෘෂ්ටියට උදව් කිරීම මහා පාපයක් වෙනතුනේ. ඒක සාපරාදී ක්‍රියාව. තමන් වැදූ මව්පියන්ට බව පෞසිද්ධ වෙනෝ මිත්‍යා දෘෂ්ටියට උදව් උපකාර කිරීම තුල දැන් මිත්‍යා දෘෂ්ටිය ජනනය වෙනවා. නියත වශයෙන් නියම විදියට ආගම් අදහනවයි කියලා මිනිස්සු ත්‍රස්තවාදය නම් කරන්නේ. ඒක ආගමක් හැදීමක් හැටියට බාර ගන්නවා නම් ඒ මිනිස්සු පිස්සෝ අඥානෝ. ත්‍රස්තවාදයක් නිවැරදි විදියට පවත්වගෙන යනකොට ඒකට රිලිජන් කියලා ඉස්සරහින් නමක් දාගත්තයි කියලා ඒක අදහනකොට දවසට 10-15 සැරයක් හරි ඒක නියම විදිය ආගම ඇදහිීමක් කියලා කියනවා නම් ඒ පිස්සු මිනිස්සු කියන කතා. එහෙම එකක් වෙන්නේ. ඒ නිසා බුදුදහම අදහනවායි කියලා කියන්නේත් මේ උදේ හවස බුදුහාමුදුර මල් ටිකක් තියලා වැඳින එක එහෙම කතාවක් නෙමෙයි. මිනිස්සු ඥානනීය වශයෙන් ස්වභාවික තත්වයට තථාග තත්වයට පැමිණිය යුතුයි. මිනිස්සු ළඟ තියෙන විකෘතිය ප්‍රකෘතියක් බවට පත් කරගත යුතුයි. මොකද්ද විකෘතිය? දෘෂ්ටිමය විකෘතිය, සංකල්පමය විකෘතිමය විකෘතිය, භාෂාවෙන් ලැබුණු වචන වලින් ලැබුණු විකෘතිය තමයි මිනිස්සු ළඟ ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි මිනිස්සු එක වගේ නැත්තේ. නමුත් ආර්ය ශ්‍රාවකයෝ සියලු දෙනා එක වගේ. දැන් සාමාන්‍ය මිනිස්සු 10ක් ගත්තාම එක වගේ නෙමෙයි. එක චින්තනයක්, එක න්‍යායක්, එක දර්ශනයක්, එක ස්වરૂපයක් නෙමෙයිනේ. විවිධ නානත්ත කාය නානත්ත සංඥා. කයවල් විවිධ වෙනවා වගේම සංඥාවත් මිනිස්සුන්ගේ විවිධ වෙලා තියෙනවා. එහෙත් කවදාවත් මේ ආර්ය ශ්‍රාවකයෝ එසේ වන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයන්ගේ සීල දනාගීම චින්තනය දහම එකයි. චින්තනය කියලා වචන පාවිච්චි කළාට චින්තනය නැහැ. චින්තනය ඉක්මෝල ඉන්නේ. එකම ආකාරයෙන් තමයි ආර්ය ශ්‍රාවකයන්ගේ බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ ගලාගෙන යන්නේ. ඒක හරි අපූරු දහමක්නේ. එතනින්ම තේරෙනවනේ මොකද්ද මේ තියෙන වෙනස කියලා. එයා තුල නැහැ මම මෙහෙම ඉන්න ඕන, මේවම කරන්න ඕන, මේව නොකරන්න ඕන කියලා එහෙම එකක් නැහැ. ආර්ය ශ්‍රාවකයෙක් ළඟ නැහැ මම මේ ඇත්ත කියන්නම ඕනේ කියලා කතාව. බොරුවෙන් යහපතක් කරන්න පුළුවන් නම් එයා ඒ බොරුවත් පාවිච්චි කරනවා. යහපතට අවියකින් හරි යහපතක් කරන්න පුළුවන් නම් කාට හරි ඒ මිනිස්සයා අවියෙන් කරනවා යහපතක්. හරි දෙයක් කරන්න ඕන කියලා පදනමක්වත් නැහැ. වැරදි දෙයින් යහපතක් කරන්න පුළුවන් නම් එයා ඒ වැරද්දෙනුත් යහපතක් කරයි ලෝකෙට. ඒක හරි ප්‍රබල ඥානයක් වෙන්න උතුන. ඒක තමන්ට හිත පිණිස, අනුන්ට හිත පිණිස, බොහෝ දෙනාට හිත පිණිස, බහුජන හිතහාය පිණිස ඕන වැඩක් කරයි. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද චේතනාව තමයි පදනම් වෙන්නේ. දැන් බුදුහාමුදුරන්ගෙන් අහනවනේ, ඔබ වහන්සේ මිනිස්සු රිදවනවද? ඊට පස්සේ බුදුහාමුදුර අහන දේ තමයි ඔබට තේරෙන විදියට මේකට උත්තර දෙන්න. ඔයාට පොඩි ළමයි ඉන්නව නේද? ඔව් ස්වාමීනි, මට පොඩි ළමයි ඉන්නවා. ඔයාගේ ළමයා මොනවා හරි කැබලිති කට්ටක්, මාළු කට්ටක්, මොනවා හරි එකක් උගුර හිර කර ගන්නවා. දැන් හිරගෙන ගිල ගන්නත් බෑ, වමහර ගන්නත් බැරුව, ළමයා හුස්ම ගන්න බැරුව කෑ ගහනවා. ඔබ මොකද කරන්නේ? අනේ ස්වාමීනි, මම බලෙන් කට අරවලා ඇඟිල්ල දාලා උගුරට මං අර කටුව එළියට ගන්නවා කිව්වා. එතකොට ළමයට රිදෙනවනේ, ළමයාගේ උගුරු තුවාල වෙයිනේ. ස්වාමීනි, උගුරු තුවාල වුණා වගේද? තව ටික වෙලාවක් තිබුණොත් මැරෙනවනේ. ඉතින් තුවාල හිමින් සැරේ සනීප කරගන්නවා. මම රිදුනත් මේ කැබිනිටි කටුව එළියට ගන්නවා. අන්න ඒ වගේ තමයි කියනෝ බුදුවරුන්ගේ ක්‍රියාවලිය. රිදුනෙන් හරි සමහරලාට යහපතක් කරන්න පුළුවන්, යහපතක් කරනවා. නමුත් මේ ජනප්‍රිය වෙලා තියෙන බුද්ධාගමේ මොකද්ද කියන්නේ? බොරු කියන්න එපයි කියනවා. පිස්සුනේ මේ බොරු කිය ඇත්ත කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රශ්න වැඩි වෙනවා සමාජයේ. අමාරු මිනිස්සු කියන ඇත්ත කියන්න බිම වාඩි වෙන්න බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒ මහා මෝඩ තකතිරු මිනිස්සු කියන දේවල් වචනේ මං හිතන්නේ බර වැඩි වුණාට ඒක ගැළපෙනවා ඒගොල්ලන්ට. ඒ නිසා එහෙම තත්වයක් නැහැ. ඒක මහා මෝඩ කතාවක්. එහෙම බෑ. දැන් ත්‍රස්තවාදයක් කරනකොට ප්‍රාණඝාතය නොකර ඉන්න පුළුවන් කියලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ. ත්‍රස්තවාදයක් නැති කරලා ගන්න ඕන. ඒක නෙවැරදි ක්‍රමවේදය. ඒක තමයි ක්‍රමය. සාධාරණත්වය සහ යුක්තිය නෙවැරදි විදියට ඉෂ්ට කරගන්නට පුළුවන් ඥානණය එයා තුළ පහළ වෙනවා. මේ පහළ කරගත යුතුයි. එවනම් මේ පන්සිල් වලට කොටු වෙලා ඉනෝ ඒක බුද්ධ ආගමක් නෙමෙයි. අටාංග සීලයට කොටු වෙලා ඉනෝ ඒක බුද්ධ ආගමකුත් නෙමෙයි. ආජීව අට්ටමක සීලෙත් බුද්ධ ආගමක් නෙමෙයි. දස සීලෙත් බුද්ධ ආගමක් නෙමෙයි. නහයි සීල වතං හෝතු uppajjanti තථාගතං. සිල් පද පනවල නැත බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ගේ සීලය තමයි දිට්ඨිංච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්න. කාමේසු වෙනෙයගේ දන් නහිතාතු ගම්මසේ. දිට්ඨිංච අනුපගම්ම සීලව මේ දෘෂ්ටි වලින් නිදහස් වෙන සීලය තමයි මානසික සංයමය තමයි පින්නතුනේ බුදුහාමුදුරුවන්ගේ සීලය. බුදුහාමුදුරුවන්ගේ සමාධිය බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව මේ දෘෂ්ටි වලින් නිදහස් වීමයි. පඤ්ඤා විමුක්තියක් ඇති කරගන්න ඕන. ඒකයි සීල වෘත ශ්‍රී ලබ්බත පරාමාස නැති වෙන්න ඕන. සීල වෘත වලට ඔය තියෙන ආසත්ත භාවල් නැති වෙලා යන්න ඕන. සීල ලබ්බත පරාමාස නැති වෙන්න ඕන. ඒකයි தත්වේ පින්නතුනි. ඉතින් මිනිස්සු නාස්ලනු වලින් හරක් වගේ පාලනය කිරීම නෙමේ ඥානනේ උදා කරලා නිවැරදි විදියට ඇස්සරගෙන පාර යන මිනිස්සු වගේ නිදහස්ව මනුස්ස චින්තනය ගොඩනගෙන්න ඕන. එහෙම නැත්නම් මිනිස්සු ඔළුවේ ඉඳලා පල්ලෙහාට වහලා ගෝණිකට බැඳා වගේ බැඳලා මිනිස්සු පාලනය කරන එකේ තේරුමක් නැහැ. මිනිස්සුන්ට නාස්ලන් උදාලා පාලනය කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා බුද්ධාගම කියලා ජනප්‍රිය වෙච්ච දේ තමයි පින්නතුනේ මේ සිංහල ජාතිය වෙනසුවේ. සිංහල ජාතිය නැති කරේ. අයි මොකෝ කොහොම ටික එපා. කන්න එපා, බොන්න එපා, අඳින්න එපා, සුවඳට ඉන්න එපා, ලස්සනට ඉන්න එපා, සල්ලි එකතු කරන්න එපා, තණ්හාව තණ්හාව කියලා එහෙ මෙහෙ කියලා වැරදි දේවල් උගන්නලා මිනිස්සු මහ හිඟන්නු බවට පත් කළා. ඒ වැරදි විදියට තියෙන ජාතක කතා පවා එළියට ගෙන හැර දක්වලා මිනිස්සු යාචකයෝ බවට පත් කළා. ඉන්න දරුවෝ දෙන්නත් ජූතක බමුණට දෙන්න ගෘහ සේවිකාවක් කරවන්න මට්ටමට මානසිකත්වය හැදුවා. වෙස්සන්තර ජාතක පෙන්න පෙන්න ඒක මහා සාපරාදී ක්‍රියාවක්. දැනගෙන හෝ නොදැන හෝ ඒගොල්ලෝ කරලා තියෙනවා. ඒ තුලින් මිනිස්සුන්ගේ ආර්ථිකය පිරිහිලා තියෙනවා. ඒ වගේම ජාතියක් හැටියට පිරිහිලා තියෙනවා. දහමක් හැටියට පිරිහිලා තියෙනවා. රටක් හැටියට පිරිහිලා තියෙනවා. වැටිලා තියෙනවා. ඒ නිසා නෙවැරදි ඥානනේ චින්තනේ තියෙන්න ඕන. ඒක මේ ආකාරයෙන් ගලාගෙන යනවයි කියන න්‍යායක් නැහැ. මෘදු අනතිමානී ගුණය තියෙන නිසා ඒක ගලාගෙන යන්නේ ජලය වගේ. මේ ලෝකේ තියෙන ශක්තිමත්ම බලවේගය මොකද්ද කියලා අහුවොත් මම කියනවා ජලය කියලා. ඒක හීයක් නොවන දුර ඒ ජලය යනවා පින්නතුනේ. බලන්න ජලයේ තියෙන ස්වභාවය බලන්න. ගලාගෙන බැහැගෙන යන්න පුළුවන් පැත්තෙන් ගලාගෙන බැහැගෙන යනවා. පිරෙන්න ඕන තැන පිරිලා, රැඳෙන්න ඕන තැන රැඳිලා, වැටෙන්න ඕන තැන වැටිලා, පෙරලෙන්න ඕන තැන පෙරලිලා, රෝල් වෙවි යන්න ඕන තැන රෝල් වෙවි යනවා පින්නතුනි. පුදුම ශක්තිමත් බලවේගයක් තමයි ජලය. එහෙමනම් පින්නතුනි රහතුන්ගේ සිත ජලය වගේ තමයි. ඒකේ කිසිම දෘෂ්ටියක් නැහැනේ. ජලයට මෙහෙම මෙතන යන්න ඕන, මේ කෙලින් මේ ආකාරයෙන් මේ දිශාවට යන්න ඕන කියලා ජලය එහෙම ආවේ නෑ. ওই සිරිපාද කන්දේ උඩ ඉඳලා එහෙම එන්නේ නෑ ජලය. ඒ ජලයට මාවතක් සැකසුණා. ඒ මාවත තුල ශක්තිමත්ව ගමන් කළා. ඒ ශක්තිමත්ව ගමන් කරපු ගංගාවල් තමයි තාම තියෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඒ ස්වභාවිකත්වයේ තුල ශක්තිය ගොඩ නැගුණා. දැන් ඔබ ළඟ තියෙන්නේ එහෙම නෙමෙයි. මෙහෙම වෙන්න ඕන, මෙහෙම නොවෙන්න ඕන කියලා. එතකොට ආයි දැන් එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? ඔය කරන දේවල් ටික වැඩිපුරත් එක්ක තියෙන්නේ. ජීවිතේ කවදාවත් නොකර ඉන්න යම පුරුදුුනේ නැහනේ. හැමතිස්සෙම ක්‍රියාවකට පුරුදු වෙන්නේ. දැන් එහෙනම් අපි මුකුත් නොකර ඉන්න ඕනද හාමුදුරුවනේ කියලා අහනවා. ඉතින් අපි කියනවා ඔව් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි නොකර ඉන්නට වැඩපිළිවෙල පටන් ගන්නවා. එතකොට එයා නොකර ඉන්න එක කරන්න පටන් ගන්නවා. එතකොට ආයි නොකර ඉන්නවද? ආයිත් කරනවා. ආයි වැඩපිළිවෙලකට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි తත්‍ර తත්‍රා විනන්දනී. නැවත නැවත මිනිස්සු මේ தത്വයට වැටෙනවා, තැනෙනවා. ඒ තුලින් මිනිස්යාව හැම මොහොතකම මුලා වෙන සුළු භාවයකින් ඉන්නවා. ඒ දෘෂ්ටි විසුද්ධියක් ඇති කරගන්නම බැහැ. මොකද මම කියන මට්ටම තුල ඉඳලම තමයි යමක් කරන්න පටන් ගන්න, හිතන්න පටන් ගන්න. තරම ඒක තමයි පුරුද්ද. මහා විසින් යමක් කළ යුතුයි. මට තේරෙන පරිදි, මට වැටහෙන පරිදි මම තේරුම් ගන්න ආකාරය. ඒ නිසා අපි මෙතන කියලා දෙනවා, මමත්වයේ කියන්නේ පාලනය කරන්න ඕන දෙයක් නෙමෙයි, ඒක ඉවත් කරන්න ඕන දෙයක්. අපි කටුවක් ඇනලා තියෙනකොට අපිට ඕනනම් පාලනය කරන්න පුළුවන්, ඕනනම් වේදනානාශක බිබී ඔහේ පාලනය වෙවි ඉන්න පුළුවන්. නමුත් හැමදාම මේ කටුව කකුලේ Tamanට වේදනා දෙන අඩිය බිම තියලා යන්න බෑ. නිකන් ප්ලාස්ටර් ගහන් හිටියට වැඩක් නෑ. ඉතින් කටුව සම්පූර්ණයෙන් ඉවත් කරලා දාලා Taman ඒ තුවාලේ සනීප කරොත් එහෙම ආයෙනේ අඩිය ගහලා යද්දි වේදනාවක් නෑනේ. ස්වභාවික ලෙස එනවා. ඒ නිසා මේක අමුතු දහමක් නෙමේ, අස්වාභාවික වෙච්ච මනුස්සයා ස්වභාවික කිරීමේ දහම. උපත ලැබූ මොහොතේදී මනුස්සයාගේ පොඩි ළමයාගේ මනසේ තිබුණු දහම මතු කර ගැනීමයි මේ කරන්නේ. රෝහලෙන් මෙලවට බිහි වෙන පුංචිම ළමයට ආගමක් නැහැ, ජාතියක් නැහැ, වර්ගයක් නැහැ, හොඳක් නැහැ, නරකක් නැහැ, ලැජ්ජාව නැහැ, බය නැහැ, මොකක්වත් නැහැ. ලැජ්ජාව තියන්නේ ඇයි? බය තියන්නේ ඇයි? ඒ ඔක්කොම හැදෙන්නේ පුජ්‍යල න්‍යාය මත. ඒ පුජ්‍යලයා කියපු නිසා. දැන් නිගණ්ඨනාත පුත්‍රවරු රෙදි නැතුව යන උපාරේ. ඇයි යන්නේ? ඒක උත්තරීතර චර්යාවක් කියලා ඔළුවේ දාගත්තාම මිනිස්සුන්ට හෙළුවෙන් යන්නත් පුළුවන්. ඒක තමයි සම්ප්‍රදාය, ඒක තමයි මොඩ් එක කියලා හදාගත්තාම මිනිස්සුන් නිර්වස්ත්‍රව යන්නත් පුළුවන්. ඒ කිසි ගැටලුවක් නැහැ. බොහොම ලස්සන, බොහොම ආඩම්බරයෙන්, සාඩම්බරයෙන් මිනිස්සුත් එක්ක hina වෙවි කතා කරගෙන මේ නිර්වස්ත්‍රව යනවා. ඉතින් ආගම් කියන්නේ මහා භයානක දෙයක්. මිනිස්සු ගතානුගතිකව වැටුනොත් ඇඳුම් අඳන්නත් පුළුවන්, ආගම් වලට ඇඳුම් ගලවන්නත් පුළුවන්. ඒ නිසා හරි භයානක තත්ත්වයක් තියෙනවා ආගම් වල. දෘෂ්ටි වලට මහා දේශපාලනයකටත් කරන්න බැරි වැඩ ආගමික න්‍යායක දෘෂ්ටි කරලා තියෙන ලෝකේ. ඒ නිසා ඥානවන්ත සමාජය ආගමික උම්මාද භාවයන් වලින් අනාගතයේදී නිදහස් වෙලා සචින්තනයේ මතින් සත්‍ය සොයාගෙන යන වැඩපිළිවෙලකට ගමන් කරගෙන යයි. ඒක භෞතිකවාදී වෙනසක් වෙන්න ඕනේ නැහැ. අධ්‍යාත්මික පෙරලියක් ඇති කරගන්නයි තියෙන්නේ. කිසි දෙයකට වෛර කරන්න එපා, කිසි දෙයකට ඇලෙන්න එපා. ඒකයි මාර්ගය. කිසි දෙයකට විරුද්ධ වෙන්න එපා, කිසි දෙයකට එකඟ වෙන්න එපා. අපි ළඟ නැහැ පින්නතුනේ ඒක හරි මේක වැරදි කියලා දෘෂ්ටිය නැහැ. අපි කියන්නේ හරිත් වැරදි, වැරදිත් වැරදි. ඒකත් වැරදි, මේකත් වැරදි. ඒක හරි මේක හරි කියනවා නෙමෙයි, කොටිම්ම කියනවා. මේ අපි කතා කරන වචනත් වැරදි. නමුත් මේ වැරද්ද අපි පාවිච්චි කරන්නේ වැරදි කියේ කියාව භාවිතා කරන නිසා ඒක ගැටලුවක් ඇති වෙන්නේ. ඔන්න දැන් මම බොරුවක් කියන්නේ කියලා කිව්වහම ඒක බොරුවක් නෙමෙයිනේ. දැන් මම බොරුවක් කියනවා යාට කියලා කිව්වහම ඒක බොරුවක් නෙමෙයි. ඒ වගේ මේ වාචික ස්වභාවයේ පවා මහ බොරුවක්. ලෝකේ අනිත් දේවල් බොරුවක් කියන එක විතරක් කියන්නේ නැතුව අපි මෙතෙන්ට ඇවිල්ලා අවසානයේ මේ වාචික ස්වභාවය පොඩ්ඩක් අර ඔරුවක් කරගන්න. ඒකනේ ධර්මයේ ඔරුවක් ලෙස භාවිතා කරන්න කිව්වේ ඒකයි. පොඩ්ඩක් ඒගොඩ කර ගැනීම සඳහා යම්කිසි බලයක් ගන්න, මේක ඔරුවක් කරගන්න, ඊට පස්සේ මේක දාලා යන්න සිද්ධ වෙන දෙයක් හැටියට. මේක සාමාන්‍ය ප්‍රයෝජක ප්‍රායෝගික වෙනකම් ප්‍රයෝජනයට ගන්න යම්කිසි තත්ත්වයක් පමණයි. දැන් අපි අධ්‍යාත්මයෙන් දකින දේ මේ වචනයට මේ බොහොම දක්ෂ පක්ෂ ලෙස පෙරලන එකනේ කරන්නේ දේශකයෙක් විසින්. එහෙම නැත්තම් ඔය පින්නතුන්ට මේ අවබෝධය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ සැබෑ හඬ නිහඬ බව. ඒ නිහඬ බව තමයි මහා හඬ. ඒ හඬ නිහඬව ඉඳලා ඔයත්තන්ට කියලා දෙන්න බැරි නිසා හඬ ගගා නිහඬ වෙන්න කියලා කියනවා. නිහඬ වීම ක්‍රියාවක් වීම තමයි බරපතල වරද. නිහඬ වීම ක්‍රියාවක් නොවී සිදු වුණොත් ක්‍රියාව ඉක්මවා කර්ම නිරෝධයෙන් ඒක සිද්ධ වෙනවා. කර්ම නිරෝධාය සංවත්තති කියන වචනයෙන් පැහැදිලි කරන්නේ ඒකයි. කර්ම නිරෝධයෙන් ඒක සිද්ධ වෙනවා. එහෙම සිදු වෙනවත් එක්කම අර නිහඬ බව කියන එක ක්‍රියාවක් නොවි ස්වභාවයක් බවට පෙරලෙනවා. ඒකට ස්වභාවයක් බවට පෙරලෙනකොට මම නිහඬ වුණා, මම නිහඬ බව පවත්වනවා, මම නිහඬයි කියන ගුණයක් එතන පවතින්නේ. එකයි ලක්ෂණය, එකයි ගුණය, එකයි ස්වභාවය. අන්නේ උත්තරීතර නිහඬ බව ටික වෙලාවක් මේ කියන ලද සියලුම ධර්මය එකට පස්පංගුව තම්බන වගේ කැටි කරලා තම්බල ගන්න සාරය තුල ඔබ ජීවත් වන්න ටික වෙලාවක් නිහඬව සංසුන්ව. ප්‍රඥාව උදා වෙන තරමට වචන සංසිඳෙනවා. හදවතින් ඉපදිලා ඒක මේ උගුර හරියට එන්න කලින් උත්තරේ ප්‍රඥාවෙන් ලබා දෙනවා. උගුර හරියට ඇවිල්ලා තෙරපිලානේ හයියෙන් යමක් පිට කරන්නේ. මානසික උද්වේගකර භාවයක් තමයි වාචික ගුණයක් කියලා කියන්නේ. අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ උද්වේගකර භාවයෙන් නිදහස් වෙලා ඒ වචන කතා කරන්න පුළුවන්. ඒවයි හොඳ හෝ නරක හෝ නැහැ. තමගේ කතාව ඇතුලේ හොඳ වචනවත් නරක වචනවත් නැහැ. උන් කෙනෙක් හොඳ වචන නරක වචන කතා කරන්නේත් නැහැ. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන කෙනෙකුට හොඳ හා නරක වචන තියෙනවා, ප්‍රශ්න තියෙනවා. නමුත් ඥානයේ උදා වෙනකොට ප්‍රශ්නේ උඩට මතුවෙනකොට ප්‍රඥාවෙන් විසඳුම ලැබෙනවා. ලැබෙනකොට ඉතින් ඒක අහන්න තරම් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි යම් යම් ගැටලුකාරක තත්ත්වල් තියෙනවා. Tamanට निराකරණය කරගන්න බැරි දේවල් ඒව අහන්න ඕන. ඒව විමසන්න ඕන. ඒව විමසලා තියෙන අඩුපාඩුකම් නිවැරදි කරගන්න ඕන. අවිද්‍යාත්මකව ලැබුම්ගත් සංඥාවල් තියෙනවා. අවිචා පරමං මල මලකඩයක්. ඒක දිලීරයක්. අවිද්‍යාව කියන්නේ තමා ළඟ තිබුණොත් වෙන්නේ තමා දිරල යනවා. එහෙම නැත්නම් තමා විනාශ වෙනවා කියන එකනේ. මලකඩෙන් වෙන්නේ ඒකයි. මලකඩෙන් කරන්නේ යකඩ විනාශ කරනවා. ඒ වගේ අවිද්‍යාව කියන මලකඩේ තමන් ළඟ තිබුණොත් තමාව විනාශ කරනවා. ඒ නිසා අවිද්‍යා පරම මලං, පරම මලකඩයක් අවිද්‍යාව. මොකද එතකොට විද්‍යාව, විද්‍යාව කියලා කියන්නේ ස්වභාවිකත්වය. මොකද ස්වභාවිකත්වය කියන්නේ? ස්වභාවිකත්වය කියන්නේ ලෝකේ කොස්ගස්, දෙල්ගස්, පොල්ගස් නැත. ස්වභාවිකත්වය තුල නැහැ. හැයි අපි මේ තර්කයේ උපදින්නේ මේ කොස් ගහට දෙල් ගහයි කිව්වොත්, පොල් ගහට කොස් ගහයි කිව්වොත් මේ ප්‍රශ්නේ වෙන්නේ? ලෝකේ කොස් ගස් තියෙනවද, දෙල් ගස් තියෙනවද, පොල් ගස් තියෙනවද? ඒ කතාව හරි අපූරු කතාවක් වුණා. ස්වාමීනි, මේ ලෝකේ විශාල තර්ක ශාස්ත්‍රීය ගුණයන් තියෙන පුජ්‍යලයෝ ඉන්නවා. කොස් ගහ පෙන්නලා පොල් ගහයි කියලා ඔප්පු කරනවා. පොල් ගහ පෙන්නලා කොස් ගහයි කියලා ඔප්පු කරන්න පුළුවන් තර්ක ශාස්ත්‍රීය මහා බලයක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මේවා කොස් ගස්ත, පොල් ගස්ත, දිල් ගස්ත. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙමයි. දැන් කොස් පොල් ගහ පෙන් කොස් ගහ පෙන්නලා කවුරු හරි කියනවා නෝ මේක පොල් ගහයි කියලා. ඔබ පුරුදු වෙලා ඉන්නේ කොහොමද? මොන විසුද මේක කොහොමද මේ පොල් ගහක් වෙන්නේ? මේ කොස් ගහනේ මේ අපි ඊයේ මදුළු කෑවා මේක කඩාගෙන මේ ගෙදර කෑම ව්‍යංජන උයාගෙන කෑවා මේ මේක මේක කොස් ගහ පොල් ගහ වෙන්නේ කොහොමද? ලෞතර බුදු කෙනෙක් උත්තර දෙන්නේ කොහොමද ওই දෙයට? බුදුහාමුදුරුව දේශනා කරනෝ අර කිරි තියෙන ගහ, කටු සහිත අර ගෙඩි හැදෙන ගස, යම් ආකාරයක රවුම් කොළයක් තියෙන ඒ කොළයක් සහිත අතුපතර විසිරිච්ච අරටුවක් සහිත එලයක් සහිත ඒ ගහට ඔබ කියන්නේ කොස් පොල් ගහයි කියලා නම් අර කිරි තියෙන කටු කටු සහිත ගෙඩි තියෙන මදුළු තියෙන ඇට තියෙන ඒ ගහට කියන්නේ ඔබ පොල් ගහේ කියලා නම් ඔබ නෙවෙයි. නේ? ඒක තමයි තියෙන සිද්ධිය. මම අපූර්ව සිද්ධියක් දැක්කා මේ අපි භාවනා මධ්‍යස්ථානෙට විදේශික අයව භාවනා කරන්න. ඉතින් දානශාලාවේ සීයා පොල් ගෙඩියක් ඔය ඔයා ඉන්න ඔය ඔයනවා කියනවා, සමහර අය ලිලි ගහනවා කියනවා, එක එක විදියට. ඉතින් පොල් ගෙඩියක් අර ලෙල්ල ඉවත් කරමින් සිටියා. එතෙන්ට ආව විදේශිකයෙක් ඒ අංකල්ට කියනවා, ආ කොකනට් කියලා කිව්වා. අංකල් දන්නේ නැහැ කොකනට්, සුද්ද දන්නේ නැහැ පොල්. දැන් සුද්ද දන්නේ නැහැ පොල්, අංකල් ඉන්න ඉන්න එතන සීයා දන්නේ නැහැ මේක කොකනට් කියලා. සුද්ද කියන කොකනට්, එයා කියන පොල් පොල් කියන පෙන්නවා. සුද්ද කියන නෝ නෝ කොකනට් කිව්වා. ආයි කිව්වා මොන කොකනට්ද මේක පොල් කියලා. සුද්ද කියන ආයි කියන නෑ ඔක කොකනට් කියන. ඉතින් කොකනට්ද පොල්ද ඔතන තියෙන්නේ? ඈ අපාරයි කිය දෙකම එකේ කියයි. දෙකම එකනේ, ඔතන පොලුත් නැහැ කොකොනටුත් නැහැ. ඒක තමයි අපි විසින් පනවා ගන්න ලද, අපි විසින් ආරෝපිත කර ගන්න ලද, මවා ගන්න ලද ලාම නාම මාත්‍රික ගුණ සංඥා. ඉතින් ඔය වගේ දෙයක් වෙනුවෙන් නේද අපි තරහ ගන්නෙ, කේන්ති ගන්නෙ, ප්‍රශ්න හදා ගන්නෙ? මේක දෙමළ අයගේ රටද, මේක සිංහල අයගේ රටද, මේක මුස්ලිම් අයගේ රටද? මේ මිනිස්සුන්ට පිස්සුනේ මනෝ විකාරය. මේක කාගේවත් රට නෙමෙයි, මේක මහ පොළොව. ඈ මේක මහ පොළොව. ඉතින් මිනිස්සු අර උමුතු කරනවා. දැන් ඉන්දියාවේ මිනිස්සු උමුතු කරනවා අපි ඉන්දියානෝ කියලා. ඒ දේශපාලකයන්ගේ හැටි. ඊට පස්සේ ඇමරිකාවේ ඉන්න කට්ටිය අපේ ඇමරිකානු කියලා ඔන්න උසි ගන්නවනු. අපි කළු ජාතිකයෝ, අපි සුදු ජාතිකයෝ කියලා උසි ගන්නවනු. එහෙම නැත්නම් අපි දෙමළු, එහෙම නැත්නම් අපි සිංහල, එහෙම නැත්නම් අපි මුස්ලිම් කියලා මේ ආගම් වලින් ප්‍රධානත්වයේ දරන මිනිස්සුයි, ඒ වගේම දේශපාලන ප්‍රධානත්වයේ දරන මිනිස්සු එකතු වෙලා අර මිනිස්සුන්ගේ මෝහයට අන්දලා ගුණාට අන්දලා නෑ මේ වෙනුවෙන් මැරුණහම, මේ වෙනුවෙන් යුද්ධ කළහම ඔබ සුගතියේ උපදිනවා කියන සංකල්පයකුත් දෙනවා. ඒ විතරක් නෙමෙයි, හි ගියාම සල්ලි නැතුව බුරියානි කන්න පුළුවන්, එහෙන් මෙන් කතාත් කියලා මිසු ගුණාට අඳිනවා. ඉතින් එහෙම කරනවට වැඩිය හොඳ නැද්ද මේක අපි කාගේවත් නෙමෙයි කියන එක? මේක අපි කාගේවත් නෙමෙයි කිව්වම මනස මොනතරම් සැහැල්ලුද? මේක තාවකාලිකව අපිට ජීවත් වෙන්න තියෙන අම්බලමේ බොහොම ශාස්ත්‍රීය විදියට, බොහොම සතුටේ, බොහොම ප්‍රීතියේ, බොහොම නිවිහැනහිල්ල පාඩුවේ මේ ලෝකයේ සබඳහම ජීවිතේ දැකලා මානසික උද්වේග කර භාවයන් වලින් නිදහස් වෙලා පාඩුවේ ජීවත් වෙන්න ඕනේ. දැන් මිනිස්සු මොකද කරන්නේ? මේ දුර්ලභේ කියන ආත්මය ලබාගෙන තිරිසන් සතුන්ටවත් නැති මානසික පීඩන සහ රාජකාරී ගොඩක මිනිස්සු පැටලිලා ජීවත් වෙන බලන්න මොන තරම් කුරුල්ලෙක් වාසනාවන්තද කියලා. ඉන්දියාවේ කුරුල්ල ලංකාවට එනෝ වීසා නැතුව. ලංකාවේ කුරුල්ල ඇමරිකාවට යනෝ වීසා නැතුව. මේ දියුණුයි කියන මිනිස්සයට මහ බුදුම අමාරුවක් තියෙන වීසා එකක් ගහගන්න යන්න. එතකොට දියුණුයි කියන මිනිස්සයා මොන තරම් විනාශ වෙලාද? මෙහි ගුරුළු එහෙ ආවම මෙහි ගහලා බලන්න නැහැ. මෙහි ඉන්න ගුරුළු ඒ උන් ඇවිල්ලා ඒ කාලෙට ඇවිල්ලා ඉඳලා යනවා. ආයි දේසුගුරේ වෙනස් වෙනකොට ආයි හැට යනවා. ඉතින් මිනිහා කියන කෙනා මොන තරම් දුර්වල මිනිස්සෙක්ද කියලා හිතන්න අපිට කාලේ තියෙන අපේ චින්තනයේ මොන තරම් අපේ කියලා කිව්වොත් මම නෑ හොඳේ. ඒ නිසා මොන තරම් චින්තනය ප්‍රාථමික මට්ටමකට පාත්‍ර වෙලාද කියලා කියනවද තියනවද කියලා බලන්නට හොඳම අවස්ථාවක් වෙනතුනේ. ඒ නිසා මිනිස්සු ලෝකේ ඉන්න දියුණුවතුම සත්වයයි කියලා කියාගන්නේ මං හිතන්නේ කතා කරන්න පුළුවන් එකම සත්වයා නිසා වෙන්නේ නැති. මේ විදිහට නැත්තම් එහෙමයි කියලා කියන්න බෑ. ලෝකේ නොදිනුවම සත්වයාත් මිනිසාම තමයි. දියුණුවම සත්වයා මෙන්ම නොදියුණුවම සත්වයා. ලොවට හිතකාමී සත්වයා වගේම ලොවට දැඩිසේ අහිතකරම සත්වයාද මිනිසාමයි. වේගයෙන් තමන් යන දිහාව හදාගන්න පුළුවන් ප්‍රබල ශක්තියක් හිමිව උප්පත්තියක් ලැබලා තියෙන ආත්ම භාවයක්. ඒක තමන් තේරුම් කරගන්න ඕන. තමන් කොයි පැත්තට, කොයි නිසාවට, කොයි ගුණයකට යන්න තමන්ගේ හිත පොළඹවා ගන්න ඕනද, දියුණු කර ගන්න ඕනද කියන කාරණේ. සැහැල්ලු කරගන්න, සැහැල්ලු වෙන තරමට ඔබ ඉහළට නැගගෙන නැගගෙන යනවා. හිත සැහැල්ලු වෙන තරමට සමාජය තුල ඔබ ඉහළට යනවා. හිත සැහැල්ලු වෙන තරමට ඔබේ අධ්‍යාත්මය තුල ඔබ ඉහළට යනවා. හිත සැහැල්ලු කරගන්න පුළුවන්කම තියෙන්නේ ඔබේ දැනුමට නෙමෙයි. ඔබේ දැනුම හැලීම තුළ තමයි ඔබට ඒ ලබන්නට පුළුවන්කම තියෙන්නේ. දැනුම හලනවා කියලා කියන්නේ මොකන්ද? යමක් දැනගත්තට කමක් නැහැ. ඒ දැනගත්ත දේ තුළ තියෙන දෘෂ්ටිමය සංකල්පමය ගුණය අතහැරලා තිබ්බහම ඒක පහසුවෙන් තියෙනවා. ඒකයි තියෙන ස්වභාවය. දැන් මේ ලෝකේ ඕනතරම් වාහන තියෙනවා. ඒ වාහන එහෙම ඒ කඩවල් වල විකුණන්න එහෙම තියදී ඒ සේල් කරන තැන්වල අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ වෙන්නේ අපිට කියලා වාහනේ වෙන් කරගත්ත මොහොතේ ඉඳලා. මානසික කම්පනය. ඒක හීරෙන්න බෑ, ඒක තුවාල වෙන්න බෑ. ආදී කොට ඇති විශාල කම්පන ගොඩාක් හදාගන්නේ එතන ඉඳලා. ඒ වගේ තමයි තමන්ගේ කියලා නම් කරගත්ත මොහොතේ ඉඳලා ඒ දේ සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ භෞතිකවාදී ලෝකයේ දිහා බලලා එහෙම සිටවිල්ලක් ඇති කරගෙන පාලනය කර කර ඉන්න නෙමෙයි. සම්පූර්ණයෙන් මමත්වයෙන් තොරව විරහිතව ලෝකයේ දිහා බලන්න පුළුවන් ඇස පහල කරගන්න වෙරදරන්න ඕන. හැම මොහොතකම අතහැරීම අතහරින්න පුරුදු වෙන්න ඕන. දැන් අල්ලා ගැනීම අතහරින්න දන්නවනේ. ඒක මම කියන්නේ. ඒක අතහැරියට පස්සේ අපේ මිනිස්සු නතර වෙන්නේ අතහැරීම කියන දන්නනේ. අතහැරීමත් අතහරින්න පුරුදු වෙන්න ඕන. අන්න එවිට ඔබ අර ලෝකේ මමත්වයේ අතහැරිය පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒකයි කිව්වේ දෙකෙනවර අතහැර මස්ද්‍යස්ත භාවයේ නොවැළි යමෙක් සිටේද ඔහුට මම කියනවා උත්තම පුරුෂයයි කියලා. එමය බුදුහාමුදුරු දේශනා කරේ. අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙක අතහැරලා වර්තමානයේ නොඇලී වාසය කරන්න පුළුවන් නම් මම ඔහුට කියන උත්තම පුරුෂයයි කියලා. ඔබට වෙලා තියෙන මොකද? අන්ත දෙක ඇලිලා වර්තමානයේ ඇලිලා. අනාගතේ ඇලිලා අනාගතේ අතීතේ ඇලිලා වර්තමානයේ ඇලිලා බලනවා. එතකොට මොනවද පේන්නේ? ඕකෙ දිහා බැලුවාම පේනවා ආගම් පේනවා පුජ්‍යලිය පේනවා කේක සංඥාවල් පේනවා ඒවල් පේනවා ඒවා අනුසාරයෙන් තමයි ඒ ඒ මානසික සංකල්ප ඇති වෙන්නේ. උදාහරණයක් වශයෙන් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. එහෙම සංකල්ප තියෙනවනේ ඕන තරම්. ඒක තමයි සංකල්ප බිඳින ක්‍රමය, මානසික ස්වરૂපයන් වල ක්‍රමය. අර යමක වටිනාකම දකිනවා වගේ තමනුත් ඒ විදියට කල්පනා කරනවා. නැයි ඉඩමක් ගන්න යන මිනිස්සෙක් ඉන්නෝ ඉඩම බොහොම වටිනාකමකින් යුක්තයි කියලා හිතලා උන ගන්න සියල්ලම සූදානම් කරගන්න ලොකු සතුටකින් ඉන්නෝ. මේ කන්ද මුදුනේ හරි ලස්සන ඉඩම් කෑල්ල කියලා උන ගන්නයිල හැත්තිය. ඒ ළඟපාතේ ඉන්න මිනිස්සෙක් ඇවිල්ලා කියන ඕක විකුණ ගන්න දැන් අවුරුදු ගාණක් දාලා තිබ්බන ඕන විකුණුන්නේ නැහැ. මොකද ඕක යට කළුවලනේ, මොකක්වත් හරියන්නේ නැහැ කළුවල කියලා කියනවා. මේකේ ලිඳක්වත් වලක්වත් හාරගන්න බෑ, මොකක්වත් බෑ කියලා කියනවා. කියපු ගමන් මොකද වෙන්නේ? අර තිබුණු සම්පූර්ණ අර සංකල්පය, ඕමනාව, උනන්දුව අර මිනිස්සයා කියලා ළඟින් සිඳිලා යනවා. ඇත්තනේ නම් අපි තා පොඩ්ඩෙන් අමාරු වෙටෙනවා. අන්න ඒ වගේ තමයි අවිද්‍යාව කියන එක හරියට තේරුම් ගන්නවත් එක්කම තමන්ගේ ඒ අවිද්‍යාවෙන් නිදහස් වීමම තමයි විද්‍යාව. එහෙම නැත්නම් විද්‍යාව කියලා එකක් නැහැ. අවිද්‍යාවෙන් නිදහස් වීම විද්‍යාව. දැන් සැහැල්ලුව කියලා දෙයක් ලෝකෙ හොයාගන්න බෑ. බර බිමින් තිබීමම තමයි සැහැල්ලුව කියලා කියන්නේ. නිවන කියලා එකක් ලෝකෙ හොයාගන්න පුළුවන් කමක් නැහැ. දැවීම දුරු කිරීමම තමයි නිවන. අවිද්‍යාව දුරු කිරීම විද්‍යාවයි. විද්‍යාව කියලා දෙයක් නැහැ. ඒ වගේම නිවන කියලා දෙයක් නැහැ. දැවීම දුරු කිරීමම තමයි නිවන. සැහැල්ලුව කියලා යමක් නැහැ. බර බිමින් තිබීමම තමයි සැහැල්ලුව. සැහැල්ලුව ලෝකේ හොයාගෙන යන්න බෑ. ඒ නිසා තියෙන අපි ළඟ තියෙන ආවරණ ටික නැති කළොත්, නිරාවරණය කළොත් නිර්වාණ බවට පත් වෙනවා. නිර්වාණ කියලා කියන්නේ ආවරණ නැතිව බලන්න පුළුවන්. සරුවඥයි සරුවාකාරයෙන් පේනවා, හැම පැත්තක්ම පේනවා, හැම කාරණයක්ම පේනවා. දෘෂ්ටිගත නැහැ. අඥානයිනේ. දැන් සාමාන්‍ය ලෝකයේ අඥානයි. අඥානයි කියන්නේ ඥානයක් අත්කරගත්ත කෙනා, ඥානයක් අල්ලගත්ත කෙනා. ඥානයක් නැති කෙනා නෙමෙයි, ඥානයක් තියෙනවා, ඥානයක් අල්ලගෙන. අඥාන ඒ මගේ නිර්වචනයක්. ඒක භාෂාවේ මොන නිර්වචනය කොහොම කළත් අඥාන කියලා කියන්නේ ඥානයක් අල්ලගෙන. ඒකත් අඥානයි කියලා කියන්නේ මේ ආගම මෙහිමයි කියලා උන අල්ල ගන්නවා. ඥානය අල්ලගත්තා. මේක මෙහිමයි, මේක මෙහිමයි කියලා අල්ල ගන්නවා. එතකොට ඥානයක් අත් කරගෙන තියෙනවා. අතන නිර්වාණයි. නිර්වාණ බවට පත් වෙන්නේ කිසිදු බැඳීමක් ආවරණයක් නැති කියන එක. ඒ නිසා අඥාන ගුණේ නේද ඔයගොල්ලෝ ඉන්නේ ඔක්කොම. අඥානයනේ ඥානයක් අත් කරගෙන මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙම විය යුතුයි, මේක මෙසේ නොවිය යුතුයි. එහෙනම් ඔහේ ඉන්න තියෙන්නේ නිකන්. එහෙම කියලා හරියන්නේ නැහැ. විදසු නුවණින් සොයා යන්නට ඕන. ඒ ධර්මයේ හමුවේ විවෘත කරන මනස එළියට අරගෙන තියපු සීතෝදකයක් වගේ, අයිස් කැටයක් වගේ සැලදිය වෙනවා, ඝනත්වේ නැති වෙනවා. ඊට පස්සේ සිසිල්ව තියෙන ජලය, ඊට පස්සේ ඒක රත් වෙනවා, ඊට පස්සේ ඒක වාෂ්ප වෙනවා. ඊට පස්සේ අයිස් කැටත් නැහැ, ජලයත් නැහැ, සිසිල් වතුරත් නැහැ, මොකවත් නැහැ. මමත්වය ධර්මයේ හැමුවේ නිරාවරණය කළාම වාෂ්ප කරන්න පුළුවන්. මමත්වේ වාෂ්ප වෙන්න ඕන. වාෂ්ප වෙන්න නම් මමත්වේ කැටි වෙන ප්‍රතිපදාවේ නැඹුරු වෙන්නේ නැතුව මමත්වේ දුරු වෙන අකාලිකත්වය ධර්මයට අහුම්කම් දෙන්න ඕන. අකාලිකත්වයේ ක්‍රමයට විමර්ශනය කරගෙන යන්න ඕන. මමත්වයට වැටෙන ක්‍රමයට හිතන්න ගියොත් මමත්වේ කැටි වෙනවා. මමත්වයේ දුරු වෙන ක්‍රමයට හිතන්න ගියොත් මමත්වය අර විදියට ලිහිල් වෙලා වාෂ්ප වෙලා යනවා. මම කියන කණුව තමයි මිනිස්යාගේ මේ තියෙන ස්වභාවිකත්වය නැති කරන්නේ. ඒ මම කියන්නේ කණුවක්, ඒක ගොම්බඳින කණුවක් වගේ. අර හරක් බඳින කණු තියෙන විල්යායවල් වල යාර කීමර කියන්නේ යක් ගොම්බඳින කණුවක් කියලා. ඒකට හේතුව තමයි ඕනම මිනිස්සේ ගොම්බඳින කණුවක් තමයි. ඒ කණුවේ තමයි ගෙනල්ලා බඳින්නේ ආගම. ඒ කණුවේ තමයි ගෙනල්ලා බඳින්නේ ජාතිය. ඒ කණුවේ තමයි ගෙනල්ලා බඳින්නේ වර්ගය. ඒ කණුවේ තමයි ගෙනල්ලා නොයේකුත් තනතානාන්තර නිලතානාන්තර යෝමයේ ඔක්කොම ගෙනල්ලා ගහන්නේ ඔය කණුවේ තමයි. ඉතින් ඔක්කොම ටික ගත්තාම තරහ වෙන්න බා ගොම්බඳින කණුවක් තමයි. ඇයිද ඔය කණුවේනේ වැඳලා ඉන්නේ ඔක්කොම ටික? කසාදෙ බඳින්නෙත් ඒ කණුවේම තමයි. බැඳින්නෙත් ඒ කණුවේ, බඳින්නෙත් ඒ කණුවේ. දැන් බලන්න මේ වචනේම දෙනවනේ බඳිනවනේ නේ. ඉතින් අපි හැමදේම බැඳ ගන්නවා. රස්සාවත් බැඳ ගන්නවා, කසාදෙත් බැඳ ගන්නවා නේ. රටත් බැඳ ගන්නවා, ජාතියත් බැඳ ගන්නවා, ආගමත් බැඳ ගන්නවා. ඉතින් වරදක් තියෙනවද ඔහොම කියන්නේ? සිම වරදක් නැහැ. ඒ නිසා මේ කණුවක් හැටියට ජීවත් වෙන එකෙන් නිදහස් වෙන්න පුළුවන්. මමත්වයෙන් නිදහස් වෙච්ච කෙනා පමණයි මේ කණුවක් නොවෙන්නේ. දැන් ඉතින් තව දුරටත් ඉන්නවද ගොම්බඳින කණුවක් වගේ? ඒ තත්ත්වයෙන් නිදහස් වෙනවද කියන කාරණේ ඔබට තියෙන්නේ හොඳට දේශනාවල් ශ්‍රවණය කරන්න. දැන් අන්තර්ජාලය තුල පුළුවන් මේ දේශනාවල් ශ්‍රවණය කරන්න. ශ්‍රී ලංකා බුදුබණ කියලා සර්ච් කරන්න පුළුවන් YouTube එකේ. එක වීඩියෝ එකක් ප්ලේ වෙද්දි ඉහළ කොටසේ තියෙනවා By Living Buddhist. ඒක ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාම තමයි සම්පූර්ණ සයිට් එකට එන්නේ. නැත්තම් පහළ කොටසේ තියෙනවා Living Buddhist කියලා. ඒක ක්ලික් කරාම තමයි සම්පූර්ණ සයිට් එකට එනවා. ඒ වීඩියෝ 300 ගානක් තියෙනවා. තමන්ට නරඹන්න පුළුවන් දිනවකවානු වෙන් කරගෙන. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ අර සම්පූර්ණ මේ වෙමන වෙනෝම මේකේ YouTube එකේ වෙබ් අඩවියක් තියෙනවා කියලා අපිට දන්නේ නැහැ සමහර අය. ඔය අහුවෙන එකක් බලනවා අතරින් පතරින්. ඒ නිසා අපි කියනවා අර Living Buddhist කියන එක ක්ලික් කරලා යන්න ඕන. එතකොට තමයි අපේ විතරක්ම තියෙන වීඩියෝ 300 ගන්න හමු වෙන්නේ. නැත්තම් කවලොමට තමයි අපේව තැන් තැන් වලදී හමු වෙන්නේ. ශ්‍රවණය කරන්න. ශ්‍රවණය සමග විමසන්න. විමසමින් බලන්න. දැන් එතකොට හැම දේශනාවක්ම ශ්‍රවණය කළාම හරියන හරියන්නේ නැහැ. මේ අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන අකාලික ධර්මයකුයි කියන්නේ. වෙනේවයි කියන්නේ මොනවද? කතන්දර. එහෙම නැත්නම් මානසික විග්‍රහ. ඒව නිවන් දකින්න බෑ. කොච්චර මේ මනෝවෛද්‍යවරු ඉන්නවද පරීක්ෂකයෝ මේ මානසික විග්‍රහයක් කරන, මානසික විශ්ලේෂණයක් කරන. මේක මානසික විශ්ලේෂණයක් නෙමෙයි. මානසික විශ්ලේෂණය කිරීමක් නෙමෙයි මේක. මනස නිරෝධ කිරීමක්. මානසයේ පිළිබඳව තියෙන ප්‍රභේදන විග්‍රහ කරන්න ගියොත් එහෙම වෙන්නතුනේ මේ ජීවිත කාලේ මදි වෙනවා. මානසික ප්‍රභේදන විතරක් දේශනා කරපු සූත්‍ර තියෙනවා 30,000 තියෙනවා. මේ 42,000 කෝද තියෙනවා අභිධර්ම පිටකේ. ඒ නිසා විශාල ප්‍රමාණයක් විග්‍රහයන් තියෙනවා. ඒව මානසික විග්‍රහයන් කරන්න යනවා නෙමෙයි. තාම ලෙහෙසියෙන් සිත ඉක්මවන්න පුළුවන් සරල සිද්ධාන්තයක් තියෙන්නේ. නමුත් ඒක තේරෙන්නේ නැති එක තියෙනවා මෙතන ගැටලුව. තේරුම් ගැටලු තියෙන අයිට තාම අර සරල ක්‍රමත් අපි කියලා දුන්නා. ඒක කුමාරයෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ ඔය දිගවැඩි සූත්‍ර දේශනා ඔබවහන්සේගේ මට මේ කෙටියෙන් කියන්න ඔය නිවන කොහෙද තියෙන්නේ කියලා. හරි සරල අදහසක් ඉක්මනින්ම ප්‍රකාශ කරන්න මට කොහෙද තියෙන්නේ නිවන කියලා ඔය වැඩි වැඩි කතන්දර කියන්නේ නැතුව මට කියන්න. අපේ අයට දහමේ කතන්දර වැඩි නේ ඒකයි තේරෙන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ කියනෝ කුමාරය යම් තැනක සතර මහා ධාතු නොපිහිටයිද මේක අධ්‍යාත්මිකව හොයන්න ඕන ඥාණයෙන් හොයන්න එපා. තමන්ගේ මනස තුල මේක තියෙනවද කියලා හොයන්න. යම් තාක්ෂා මේ සතර මහා ධාතුන් තුල නොපිහිටන තැනක් ඇද්ද යම් තැනක අන්න එතන නිවන පිහිටා තියෙනවා. සතර මහා ධාතුන් නොපිහිටන තැනක් ඇද්ද අන්න එතන නිවන පිහිටලා තියෙනවා. මොනවද සතර මහා ධාතුන් කියන්නේ? දන්නවනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා සතර මහා ධාතු. දැන් ඉතින් හොයන්නයි තියෙන්නේ. කඩදිහා බලාගෙන ඉන්න නෙවෙයි තියෙන්නේ හොයන්න තියෙන්නේ ඊළඟට. ඒ ඊළඟ දේශනේ ආය අහන්න පටන් ගන්න බෑ මේක හොයන්න නැතුව. ඉතින් අර කුමාරය හෙව්වා. මොකද්ද හෙව්වේ? සතර මහා ධාතුන් පිහිටන් නැති තැන හෙව්වා. ඒ එතන නිවන තියෙන්නේ. එහෙනම් මම ඒක හොයා ගන්න ඕන කියලා හොයාගෙන හොයාගෙන හොයාගෙන ගිහිල්ලා උන සතියකට විතර පස්සේ ආවිල්ලා කිව්වා. ස්වාමීනි මම හොයාගත්තා. ඒ ඔබත් පුළුවන් නම් හොයාගන්න. මේක හරි වැඩේ වෙලා තියෙන මිනිස්සු ඥාණයෙන් දිනු වෙන්නේ නැත්තේ මොකෝ? ප්‍රශ්නේ උත්තරේ දෙකම තියෙන හින්දා. ප්‍රශ්නේ උත්තරේ දෙකම දුන්නාම මිනිස්සු ඥානණීය වශයෙන් දිනු වෙනවද? අර චක්‍රේ කඩපාඩම් කරපු මොඩියෝ වගේ වෙනව. නැයිනේ ලංකාවේ ගුරුවරු කරේ මේ චක්‍රය කොහොමද හැදෙන්නේ කියලා මේක කියලා දෙන්නේ නෑ නාන. මොකද කරන්නේ ළමයින්ද? චක්‍රේ කඩපාඩම් කරන් එනෝ කියලා ගහනෝ, කෝටු මස් කරනෝ, කණෙන් අදිනෝ, ටොකු අයිනෝ, කඩපාඩම් ගන්නෝ චක්‍රේ. ඒ වගේ මේකත් එහෙම කඩපාඩම් කරලා වැඩක් වෙන්නේ නෑ. මේක හොයන්න ඕන. ඉත අවස්ථාවක තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවේදනාව ඉක්මවයිද? ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. මොනවද ත්‍රිවේදනාව? ඔබේ හිතේ තියෙන සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා තියෙනවා. මේ ත්‍රිවේදනාව ඉක්මවයිද? ඔහු මුළු බුද්ධ ශාසනයම දැන මුළු ත්‍රිපිටකය දැන් කියවන්න ඕනද? අවශ්‍ය නැහනේ. ඒවා කරුණු දැනගන්න පස්සේ උනම් කියවලා බලන්න. ඒකට කමක් නැහැ. නමුත් ත්‍රිපිටකය කියුවට නෙමෙයි මෙන්න මේ ත්‍රිවේදනාව ඉක්මවා දකින්නවනයි යමෙක්. ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. ඉතින් ඔබ දැක්කද ඔය හැමදාම දුක් වේදනාව නේ දකින්නේ? හැමදාම සුඛ වේදනාව නේ දකින්නේ? හැමදාම උපේක්ෂා වේදනාවයි දකින්නේ? ඔయిత වඩා වේදනාවක්, ඔయిత වඩා සංවේදීතාවය. ඒව දන්නේ අපි දන්නේ සැප ඔස්සේ යන්න දන්නෝ, උපේක්ෂා ඔස්සේ යන්න දන්නෝ, දුක ඔස්සේ යන්න දන්නෝ. අපිත් අනුන්ගේ හිත්වල දුක ඇති කරනෝ, ඒකට තමයි බණිනවා කියන්නේ. අපිත් අනුන්ගේ හිත්වල කරුණාව, දයාව, ආදරය ඇති කරනෝ, ඒකට තමයි කරුණාවෙන් ආදරයෙන් කතා කරනවා කියන්නේ. අපිත් අන් අයගේ සිත්වල උපේක්ෂාව ඇති කරවනු අපිත් ඇති කරගන්න ඔච්චරයි. එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවේදීතාවල් ඉක්මවා යන්න, අතික්‍රමණය කරන්න, ඊට එහා ලෝකයක් ගැන හිතන්න වෙනවා. ඒකට කියන්නේ ලෝකෝත්තර. දැන් ලෝකයේ සීමාව තමයි සතර මහා ධාතුන් පේන සීමාවේ ජීවත් වීම. දැන් විද්‍යාඥයෝ කොච්චර මේ ගියත් ආලෝක වර්ෂ ගණන් එහාට සතර මහා ධාතුන්ගෙන් එහාට ගියේ නැහනේ. විද්‍යාඥයෝ නොයෙකුත් යාන හදාගෙන, රොකට් හදාගෙන යනවා තාරකා විද්‍යාඥයෝ අහසේ. හැබැයි ඒගොල්ලොන්ට තාම සතර මහා ධාතුන් වලින් එහාට යන්න බැරි වුණා. හැබැයි සතර මහා ධාතුන් වලින් එහාට යන්න මේ මහ පොළොවේ ඉඳන් පුළුවන් නුවණින්, ප්‍රඥාවෙන්, මනසින්. ඒක වටිනවා පෙන්නුතුනේ. ඒ ත්‍රිවේදනාවන් වලින් එහාට යන්න පුළුවන් මේ මහා පොළොව තුල සිටමින්ම. ඉතින් මමත්වය තමයි තමන්ට සැප දෙන්නේ, මමත්වය තමයි තමන්ට දුක දෙන්නේ, මමත්වය තමයි තමන්ව මුලා කරලා ඇද බැඳලා තබන්නේ. මමත්වය හරියට පැණිහෙලියක් වගේ ආරිෂෝ බහිනෝ කූඹියා බැහැලා බොන බඩ පිරෙනවා, ඊට පස්සේ ගොඩට එන්න බෑ, ඒක වැටිලා මැරෙනවා නේද? ඒකනේ වෙන්නේ. කෝල්ල කුලිය වගේ ගැලවෙන්න උත්සාහ කරනවා, ගැලවෙන්න උත්සාහ කරන්නේ තව අතක් තියෙනවා, කොහෙන්ද තියන්නේ? කෝල්ල කුලියම, කෝල්ල කුලිය ඇලිච්ච මැස්ස වගේ, එක කකුලයි මැස්ස ගැලෙන්නේ. ඒ මැස්සක් මේ කකුල ගලව ගන්න මොකද කරන්නේ? ඊළඟ කකුල තියෙනවා, තිබ්බ ගමන් ඒකත් ඇලෙනවා. දැන් පොඩි කාලේ ඉඳලම සැප විඳින්නනි මිනිස්සු උත්සාහ කරේ, සැප නැහැ. අපි හිතන ඉගෙන ගත්තාම හරි, ඔන්න ඉගෙන ගත්තා, රස්සාවක් ලැබුණාම හරි, ඔන්න රස්සාවක් ලැබුණා, ඊළඟට ගෙයක් හැදුවම හරි, ගෙයකුත් හැදුවා, ඒකත් නැහැ, ඒත් නැහැ, තාම නැහැ. කාර් එකක් ගත්තාම හරි, ඒත් නැහැ. උසස් වීමක් ලැබුණාම හරි, අවසානයේ ඉතින් මැදිවියට ගියාම හිතනවා විස්රාම ගියාම හරි, විස්රාම ගියාම ලෙඩ, ඊට පස්සේ ලෙඩේ සනීප වුණාම හරි, ඉතින් ලෙඩේ සනීප වෙනකොට ඉතින් හරි තමයි. ඒක තමයි වෙන්නේ. ඒ නිසා කවදාවත් එහෙම සැප හොයන්න පුළුවන් කමක් නැහැ භෞතික ලෝකයෙන්. එක ළමෙක් ඇවිල්ලා මේ ළඟපාතේ කෙනෙක්ව හම්ඳුනේ, ඉතින් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ, මිනිහෙක් වෙන්න ඕන කිව්වා. මං අහුව මොකද්ද මිනිහෙක් වෙනවා කියන්නේ? නැහැ ඉතින් යමක් කමක් හම්බ කරගෙන එහෙම තියෙන්න ඕනනේ කිව්වා. ආ මං කිව්වා හොඳයි. මං අහුව අර තියෙන ගේ ඔයාට නේද ළමයෝ? ඔව් ඒක මට තමයි ගේ. හා මං අහුව අර පදින කාර් එකත් ඔයාගේ නේද? ඔව් කාර් එකත් මගේ තමයි. රසාවකුත් තියෙනනේ. ඔව් රසාවකුත් තියෙන, පොඩ්ඩක් පරිමදි එකයි. දැන් බලන්න ප්‍රධානම අවශ්‍යතාවල් ටික මිනිස්සුෙකුට උමනා කරන ටික ඒ මිනිස්සෙට තියෙනවා. ඒ තීදි මොකද කරන්නේ? මේ තව මිනිහෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ඒක තමයි දහම දන්නේ නැතිකම. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක රේස් පදින්න කියලා තියෙන කාර් එකේ මිනිස්සු වාගයක් හප්පලා වන්දිල්ලල පිටිපැත්තෙන් එන මනුස්සර රඩේ තින්න බැරුව පිටරට පැනනවා. පිටරට පැනලා දැන් මොකද්ද කරන්න කියලා හම හෝටලේක ස්ටුවර්ට් ජොබ් එකක් කරනවා. එහෙනම් හෝටල් ස්ටුවර්ට් කියන්නේ කැමරන් ගිහලා තියන්නේ. ඔන්න මිනිස්සුන්ට වෙන වැඩ. එතකොට මනස තේරුම් කරගන්න නැතුව කොච්චර එහාට ගියත් වැඩක් නැහැ. ඒකයි අද දහම කෙරෙහි බී බලන්නේ ලෝකේ මහා ධනවතුන්. බුදුදහම කෙරෙහි බලන්නේ ඒකයි. මහා විද්වතුන්, මහා දාර්ශනිකයන්. දැන් බුදුදහම පිබිදලා තියෙන්නේ සමහර රටවල්වල බුදුහාමුදුරන්ගේ දහම ලස්සනට ප්‍රකාශ කරනවා. ඔය එක්හාට් ටොලේ කියන මහත්තයා ප්‍රකාශ කරන කෙනෙක්, බොහොම කෙනෙක්. ඒ අය වැඩි කියන්නේ නැහැ ඉතින්. එහෙම කියලා බෑනේ. බුදුහාමුදුරුවෝ ඒ උපාය පාවිච්චි කරා. මේ මිනිස්සුන්ට දහම දෙනවයි කියලා කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ නමම අරගෙන යන්න ඕනේ කියලා එකක් නෑ. ඇත්ත නිවැරදි දේ ප්‍රකාශ කරන්න ඕන. බුදුහාමුදුරුවෝ ඒ උපාය කළා. මොකද්ද කරේ? මට සහම්පති මහා බ්‍රහ්මයාවිල්ලා කතා කළා මිනිස්සුන්ට බණ කියන්න කියලා කිව්වා. එහෙම කිව්වේ නැත්තම් මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ බාරගන්නේ නෑ. බ්‍රහ්ම දහම බ්‍රහ්මිය විශ්වාස කරපු සමාජය ඉතින් ක්‍රමානුකූලව තමයි මේකේ මොන බ්‍රහ්මයක්වත් නෑ කියලා තේරුම් ගත්තේ. මේක සංකල්පයක් කියලා. තේකයි. තව ඉන්න ලස්සන ඉන්දියාවේ පවා බිහි වෙච්ච යම් යම් පුජ්‍යලෝ ඉන්න ලස්සනට බුදු දහම කියනවා. ඔහු කියනවා මේ ලෝකය දෙවියෝ විසින් මැව්වා නෙමෙයි, මිනිසා විසින් තමයි දෙයියෝ මැව්වේ කියලා. දෙයියෝ විසින් නෙමෙයි ලෝකෙ මැව්වේ, මිනිහා විසින් තමයි දෙයියෝ මැව්වේ කියනවා. මිනිහා තමයි ඒ ආකල්පයේ විවිධ දෙවිවරු දාලා ආකල්පමය වශයෙන් සංකල්පමය ගුණාංග ඇති කරගත්තේ කියලා. ඉතින් ඇත්තනේ කතාව, අපි කියන කතාවක් නෙමෙයි. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. ඒ தත්ත්වේ තේරුම් ගන්න. ඒ වගේම මේ ලෝකය විසින් නෙමෙයි ඇත්ත වශයෙන්ම අපිට බාධක වෙන්නේ අපි විසින්ම ඇති කරගන්න සංකල්පමය. ඒ සංකල්පම වලට එරෙහි වෙනකොටත් මිනිසුන්ට මහ පුදුම කේන් තියන්නේ. අන්න අපේ දෙයියන්ට බැන්නා. අන්න දෙයියෙක් නැහැ කිව්වා. නේද? එහෙම කතාවක් තියෙනවනේ. එහෙම තියෙනවා. දැන් බුද්ධ ආගම උනාක් ගතානුගතිකව අල්ලගත්තාම ඒකේ තියෙන සංඥාව අතහරින්න කැමති නැහැ. දේව සංකල්පයක් අල්ලගත්තාම ඒ සංඥාව අතහරින්න කැමති නැහැ. හැබැයි ප්‍රබලම සංඥාව තමයි මම කියන සංඥාව. ආගම් සංකල්පෙත් අතහරින්න පුළුවන්. ඒත් මිනිස්සෙකුට ලේසි වෙන්නේ නැහැ මම කියන සංකල්පනාව ඊට වඩා ප්‍රබල. දැන් ආගමට බයින්නටත් වැඩි තරහ යන්නේ කාට බැන්නොත්ද? මට බැන්නොත්. ජාතියට බයින්නටත් වැඩි තරහ යන්නේ කාට බැන්නොත්ද? මට බැන්නොත්. අම්මා තාත්තට බයින්නටත් වැඩි තරහ යනවා මට බැන්නොත්. ඒ කියන්නේ නේද? දැන් කෙනෙකුට බල්ල කියලා බැන්නොත් එහෙම තරහ යනවා. ඇයි? දැන් ගෙදර ලස්සනට ඉන්න හොඳට කාල බීලා අර පුළුන් කොට්ටයක් උඩ ඉන්න පුළුන් බල්ලා මතක් වුණොත් එහෙම හිතෙන්න පුළුවන්. කොච්චර හොඳ නමක්ද කිව්වේ මේ බල්ලටත් නෑනේ මට මට මට තියෙන සැපට වැඩිය බල්ලටත් තියෙන බල්ල කොච්චර හොඳයිද කියලා හිතන්න පුළුවන්. නමුත් ඉතින් මතක් වුණොත් අර නකුඩු ගැහිච්ච පාරේ වේමන්ට් එකේ ඉන්න බල්ලෙක් වගේ මතක් වුණොත් අන්න අන්න මට අපහස කළා කියලා හිතෙනවා. හැබැයි අර හොඳ පුළුන් ගෙඩිය වගේ ඉන්න බල්ල අල්ලලා බැන්න නම් කමන්නේ නෑ. ඒක තරහ යන්නේ නැහැ. තමයි වෙන්නේ. පහත් කොට සලකන්න පුළුවන්. එතකොට තමා තුළ යම්කිසි ආකල්පයක් තියෙනවා, සංකල්පයක් තියෙනවා මම උසස් කෙනෙක්. මම බුද්ධිමත් කෙනෙක්. මම ඥානවන්ත කෙනෙක් කියලා ඔය තර්ක කරන්න එන අයට ඕන කෙනෙකුට කියන්නකෝ. මාත්‍ය හරි ඥානවන්ත කෙනෙක් නේ. කේවගම මිනිස්සේ කට පියා ගන්නවා. බැනගෙන එන කෙනෙකුට කියන්නේ ඔබතුමා හරි ඥානවන්ත කෙනෙක්. කෙවගම කට පියා ගන්න. ඈ ඒකට හේතුව එයාට එයාව මෝඩයි කියලා හිතිච්ච නිසා තමයි එයා තර්ක කරන්න එන්නේ, වාද කරන්න එන්නේ. එයාට පරාජිත හැඟීමක් තියෙනවා. ඔබ ශ්‍රේෂ්ඨ කෙනෙක් නේද, ඔබ හරි ඥානවන්තයි නේද කියපු ගමන් කට පියා ගන්නවා. ඒකට හේතුව තමයි හැම කෙනෙක්ම තමන් ඥානවන්තයෙක් වෙන්න කැමති. ඒක හරි අපහසුයෙන් දරා ගන්න ඕනේ. හැම කෙනෙක්ම පෝසත් කෙනෙක් වෙන්න කැමති. ඒකටනේ මේ අපි මුද්ද දාලා, වටින උරුලෝසුව දාලා, වටින වාහනයක ගිහිල්ලා එහෙම ඉතින් මට නම් එහෙම දෙයක් නෑ පින්නදුර. මගේ පැත්තෙන් බැලුවාම මට මේ පෝසත් කෙනෙක් විදියට හරි දුප්පත් විදියට හරි පෙනී හිටින්න නෙමෙයි තියෙන්නේ. ඇඟේ පහසුවට ඇඳුමක් ඕන, කකුලේ පහසුවට සෙරප්පුවක් ඕන, ගමන බිමන යන්න අර පහසුවක් තියෙන විදිහට ඒ පහසුකමක් සැලසුනහම ඇති. ඒක අවශ්‍යතාවය මිසක් ආසාව නෙමෙයි. ඉතින් ඒ ආසාවල් තුල මුලා වෙලා ඉන්නකොට පුදුමාකාර පීඩා තමයි විඳින්නේ. ඇඳුම පැළඳුම නිසා පීඩා, ඥාන වාහනේ නිසා පීඩා, ඇති නැති ස්වභාවය නිසා පීඩා. ඒ පීඩනේ නිදහස් වෙන තව වේගවත් වෙනවා, තව වේගවත් වෙන හේ පිපාසය වැඩි වෙනවා. බලන්න හොඳටම මේ පිපාසය වැඩි, මානසික ආතතිය වැඩි ගොඩක් දුප්පත් මිනිස්සුන්ටද පොසත් මිනිස්සුන්ට? පොසත් මිනිස්සුත් ඉන්නවා, හැබැයි සැප විඳින බොහෝම තියෙනවා. හැබැයි දවසක් මම කතා කළා එක මහත්තයෙකුට, ව්‍යාපාරික මහත්තයෙකුට, රාත්‍රී 9යි මං ඇහුවා අපේ මහත්තයා ගෙදරද ඉන්නේ? නෑ හැමදෙනු වැඩපොලේ. මගේ සේවකයෝ හරි පින්වන්තයි. උන් 8ට ආවා, ආයි 5 වෙනකොට ගෙදර ගියා. මම රෑ 9යි තාවත් ඉන්න වේක ඇතුලේ. මාත් හරියන්සේ ළමයෙක් ගිහිල්ලා කැමරටයක් අරන්. ඒත් මේක දාලා ගියොත් එහෙම මේ වැඩ ටික අර මිනිස්සුන්ට පඩි දෙන්න විදියක් නෑ. ඒ නිසා මම මේ වැඩ ටික කරන්න වෙනවා මට. ඉතින් අපේ ආන්දෝනේ සැපසේ දුක් විඳිනවා කිව්වා. කාමරේ AC වෙලා තියෙනවා කිව්වා, වාහනේත් තියෙනවා කිව්වා, සැපසේ දුක් විඳිනවා. ඔව් එහෙම තමයි තියෙන්නේ. දුකසේ දුක් විඳින කට්ටියකුත් ඉන්නවා, සැපසේ දුක් විඳින කට්ටියකුත් ඉන්නවා. ඔය වෙනස තමයි තියෙන්නේ. නේ. කැමති කොහොමද? සැපසේ දුක් විඳින්නද දුකසේ දුක් විඳින්නද? කොහොම වෙද්දත් දුක විඳින්න සිද්ධ වෙනවා. ධම්මං විනානත්ති සුඛානත්තාමි. බුදු වදන හොඳට සිහියට ගන්න. මොන තරම් ගැඹුරෙන් හිතලද මේක කිව්වේ? දැන් මේ කතාව ඇතුලේ අපි කිව්වද මේ වස්තු සම්පත් දුරු කරන්න, ඉපදීම දුකයි, මලගුණු දිහා බලන්න, ඒව කියන්නේ මම. ඇයි ඒව කියන්නේ නැත්තේ? ඒව මනෝභාවය නැති කරනු. මේ මේ බුද්ධාගම මේ රටේ කාලකන්නේ මිනිස්සු බිහි කරන්නේ මනස ඍණාත්මක කිරීම නිසා. මිනිසුන්ට හරි හම්බ කරන්න දෙන්නේ, අලුත් අලුත් දේ නිර්මාණය කරන්න දෙන්නේ, ලස්සනට අඳින්න දෙන්නේ, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කියලා ඒ ගඳ ගහ ගහ ඉන්න කියලා කියන්නේ. මිනිසුන්ට හරි විදිහට කියනවා ලස්සනට ජීවත් වෙන්න කියලා නේද? දැන් භික්ෂුන් වහන්සේලාට බඩගින්නට කන්න නැහැ, හොරෙන් කන්නේ. දැන් මම දවසක් ගිහිල්ලා ඉඳි කුරුණෑගල බන්ත මට ඇත්තෙම මේ ගැස්ට්‍රයිටිස් තියෙනවා, සෑහෙන බඩගින්නක් ආව. දවල් දානෙත් හරියට වැළඳුවේ නැති හින්දා මං කොහොමද ඩ්‍රයිවර් මහත්මයා මට ආප්ප ටිකක් අතරන් දෙන්න කියලා කඩෙන් කියලා. ඉතින් එනවා. එහෙම එනකොට ඉතින් මං ওই ආප්ප කෑල්ලක් කනවා. කන ගමන් වාහනයක් එනකොට අනික බිමට දානවා ඒක. ආයෙත් කරවල තනකදී ආයෙ කනවා. ඇයි එහෙම හොරෙන් කන්නේ? කාගේ හොරගම් කරන් කනවා ඇය? ඇයි බඩගින්නට කන්න බැරි ඇයි? මේ මිනිස්සු දැක්කොත් දුස්සීලී වැඩ කරන ඇති මිනිහෙක් ජරා මිනිහෙක් කියලා අරක ලංකාවේ ඔළුවට දාලා තියෙන මිනිස්සුගේ ඔළුවට කෑම කන එකත් වරදක් කියලා. ඉතින් මේ ජාතිය පිරිහින එකක් නැද්ද? එතකොට බෞද්ධයෝ හැටියට සියලු දෙනාම හැම තිස්සෙම හැම වෛරයෙන් ඉන්නේ. මොකද බලන්න බෞද්ධයන්ගේ මූණ ඇතුලේ වැඩි දිනෙකගේ ඇතුලේ මේ මූණේ ප්‍රසන්න බවක් ලස්සන බවක් නැහැ. ඇයි? හැම දෙයක්ම වැරදි. හාමුදුරු කෙනෙක් දැක්කොත් තේින්නේ මොකක් හරි වැරද්ද. අත්තක් කැඩුවොත් වැරදි. මලක් ගහින් කැඩුවොත් වැරදි. නේ මල් කඩන තහනන්නේ නේ? මම කියුවේ මේ ගහ ගස්වල මල් කඩන එක ගැන. ඒ මල් කඩන්නවත් තහනන්න. අත්තක් කඩන එක හැමෝම දන්නවා ඒ මල් කැඩිලි ගැන නේද? ඒකනේ hina වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම තහනම් වෙලා තියෙනවා. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. අනුමතරම අර විනය වර්ධන කියන කට්ටිය සෙරප්පු දෙකක් දාගෙන ගියාම ඒකටත් බයිනවා. හරි විදිහෙන් නම් කුඩයක් කියලා හැවොත් ඒකත් ප්‍රශ්නයක් නේ. ඉතින් මෙහෙම හැම දෙයක්ම වැරදි කියලා ඔළුවට දැම්මොත් එහෙම හැම තිස්සෙම වෙන්නේ වැරදි කාරේ නේද? දැන් ස්වාමියාගේ වුණත් මේ දේවල් මෙහෙම වැරදි කියලා තමයි හැම තිස්සෙම වැරදි කාර ස්වාමියේ. බිරිඳගේ දේවල් මෙහිමයි වැරදි කියලා දාපු ගම මොකද වෙන්නේ? හැමදෙස්සෙම වැරදිකාර කෙනෙක්. පේන්න පටන්. ඒ නිසා ඕනෝට වැඩිය දේවල් වැරදි කියලා ඔළුවේ පටව ගත්ත එක තමයි සැහැල්ලු ජීවිතයකට මහා ප්‍රශ්නය. ඈ? සැහැල්ලු ජීවිතයකට මහා ප්‍රශ්නයක් ඕනෝට වැඩිය දේවල් වැරදි කියලා ගොනු වෙලා තියෙන එක. චේතනාවනුව බලන්න ඕන. දැන් ওই බුදු හාමුදුරුව සහිත ඉන්න ටී-ෂර්ට් එකක් කවුරු හරි අඳගත්තට පස්සේ එහෙම ෆොටෝ එකක් අරගෙන මෙන්න බුදු හාමුදුරුවන්ට අපහාස කරනවා කියලා හැම තැනම ගහගෙන යනවා. ඇත්ත වශයෙන්ම බලාගෙන යනකොට මේ මිනිස්සයාගේ ඇඳලා තියෙන බුදු හාමුදුරන්ට තියෙන ආදරයට පච්ච කොටා ගන්නවා සමහර රටවල අය බුදු හාමුදුරුවන්ගේ. ඇත්තෙම බුදු හාමුදුරන්ට තියෙන ලෙංගතුකමට බුදු හාමුදුරන්ගේ රූපයක් කරේ දාගන්නවා. ඒකට බයිනෝ අපහස කරනවායි කියලා. ඒ අපේ කෝණයෙන් බැලුවාම ඒක අපහසයක් වෙන්නේ. ඊළඟට ජාතික කොඩිය ඇඳගෙන හරි මොකක් හරි කරේ හරි දාගෙන හිටියා ඕකටත් බයිනෝ ජාතික කොඩියට අපහස කරනවායි කියලා. නෑ ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ ඒක කරේ දාගෙන ඉන්නේ ඒක වෙලාගෙන ආත්මය කරගෙන ඔළුවේ බැඳගෙන ඉන්නේ ඒකට අපහස කරන්නේ නෙමෙයි. නමුත් මේ ලංකාවේ මිනිස්සුන්ට ඕක දකින්න බෑනේ. ඒක ආදරයට කරන්නේ. හැබැයි මේ මිනිස්සු ඇමරිකන් ජාතික කොඩිය උඩ වාඩි වෙලා ඉඳගෙන තමයි ලංකාවේ ජාතික කොඩිය ගැන කතා කරන්නේ. දැන් දැකලා තියෙනවා නේද ඔක්කොම මේ වාහනවල පිටිපැත්තේ හාන්සියේ කොට්ටෙට තියෙන්නේ මොකද්ද? ඇමරිකන් කොඩිය. එහෙම නැත්නම් සීට් එකේ වාඩි වෙන එකට කොහොමද? ඇමරිකන් කොඩිය. ඊළඟට ඉංග්‍රීසි භාෂාවෙන් වෙල්කම් කියලා ගහගා සිංහල භාෂාව දැන් සිංහලෙන් ගහුවොත් සිංහල ආගමට අපහාස කරනවා ඒකයි. ඉතින් සුද්දායිනවද මෙහි අපිට බලින්න මේ වෙල්කම් කියලා ගහලා තමසල පාගනවා කියලා? ගහලා තියෙන පාපිස්සේ නේද? ඒ මනුස්සයෙක් කරා ආතතියක් නැහැ. අපිට හැමදේම වැරදි. හිටගත්තුත් කාමසුඛල්ලි ගානියෝගේ පාත්තුණු තත්ත කිලෝතානියෝගේ. ඒ විදිහට බුද්ධ ආගමේ මේ මේ වෙච්ච දෙයින් මේ ජනප්‍රිය බුද්ධ ආගමේ කියලා මේ රටේ මේ වෙච්ච දෙයින් ඔවුන්ගේම විනාශේ ඔවුන්ගේම දේවල් ඔවුන්ම නැති කරගෙන තියෙනවා. හාමුදුරුන්ගේ ජීවිතත් හාමුදුරු විනාශ කරන අනුන්ගේ ජීවිතත් විනාශ වෙන්න බන කියලා සම්පූර්ණ ඍණාත්මක හිතන්න බැරි මහා මෝඩ ජාතියක් නිර්මාණය වෙලා තියෙන මහා චින්තනයක් මේ මිනිස්සු මේ විකෘති කරපු බුද්ධ ආගම නිසා. මේ තියෙන්නේ නිවැරදි එක නෙමේ Hindu දහමේ දෙසරක් මිත්‍යා දෘෂ්ටියේ තියෙන දේවල් ඔක්කෝම ගෙනල්ලා මෙහි හලලා පටවල ගියපු රොඩු ටිකක් ඔය බොල් වී ටිකක් උඩ මතු වෙලා තියෙන්නේ. බුද්ධහම ගැඹුරු හරය හොයන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ඔය තියෙන ජනප්‍රිය බුද්ධ ආගම නෙමේ. ඒ ඔය ජනප්‍රියව තියෙන දේ නම් තමනුත් වෙනසන අනුනුත් වෙනසන දහමක් ඕක රැකිය යුතුත් නැහැ. ආරක්ෂා කළ යුතුත් නැහැ. තේරුමක් නැහැ. මිනිස්සුන්ට මානසික සැනසෙල්ලක් නැත්තම්, නිවැරදි දර්ශනයක් නැත්තම් ඒ තුලින් මොකටද වෙන්නේ? ඒ දේ අනවශ්‍ය දෙයක්. ඉතින් අනිත් ආගම්වල අහන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම මිත්‍යාව වෙලාගෙන තීද්දි බුදුදහමේ තියෙන මේ රත්රන් මේ මාණික්‍ය තියෙන මේ තුරුණුවන් කියන මේ රත්න තුන තියෙන ඒ රත්න තුන උඩ මඩ වැටිලා කුණු වැටිලා අපිරිසුදු වෙලා තියෙන ඒක මතු කරගත්තොත් තාම පැහැදිලි නිර්වද්‍ය දර්ශනයක් ඒ දර්ශනේ තිබුණු නිසා තමයි අනුරාධපුර පොළොන්නරු යුගයවල් නිර්මාණය වුණේ. තාම මනරක් ඒ දර්ශනේ මතින් තමයි බුදු පිළිමේ නිර්මාණය වෙන්නේ. ඒ දර්ශනේ මතින් තමයි රුවන්වැලි මහසෑයවල් නිර්මාණය වෙන්නේ. ඒ දුටු ගැමුණු රජුරවන්ට පවා තිබිලා තියෙන මහා ශ්‍රේෂ්ඨ දර්ශනය. ඒක එක වචනෙන් මම ඒක අඳුනගත්තා. ඔහු මුළු යුද්ධයක් කරලා ප්‍රකාශ කළා. මා කිසිදු මිනිසෙක් නොමලමි. මා නැති කලේ නපුරයි කියලා ප්‍රකාශ කළා. බලන්න මේ වචනේ තියෙන ගැඹුර. මා කිසිම මිනිසෙක් මැරුවේ නැහැ. මා නැති කලේ නපුරයි කියලා කිව්වා. කියන්නේ මම මිනිස්සු මරන්න ඕනාවක් තිබ්බේ නැහැ. ප්‍රශ්නේ විසඳන්න තිබ්බා කියලා. මොනතරම් ශ්‍රේෂ්ඨ චින්තනයක් තිබිලද මේ වචනේ පිට වෙන්නේ. එතකොට පානාතිපාතා කැඩුණද? පානාතිපාතා කැඩුණා නෑ. තේරුණානේ? ඔන්න බුදුදහම නැගෙන තැන. ඒක චේතනාව අනුව තමන් පිළිထන ක්‍රමවේදය අනුව තමයි ඒක පහළ වෙන්නේ. එහෙම තියෙනවනේ. මේ මානසික ශක්තියේ ගුණේ පහළ වෙන්න ඕන. ඉතින් මට මතකයි මට ඔය බස් එකේ යද්දී මේ හිරිහැර කරන සමහර හිරිහැර කළා නුන්ට සතුටක් ප්‍රීතියක් විඳින මේ ආගමික කණ්ඩායමක් ඉන්නෝ ඇඟ පුරා සුදු පාටට ඇඳුම් අඳින. ඒ කෙනෙක් එකපාරක් මට වැලි මිටෙන් ඇන්න නිකන් අත වැටුණා වගේ දාලා දෙතුන් පාරක්ම ඇන්න ඔළුවට. ඉතින් මම එකවරක් බලාගෙන ඉඳලා ඊළඟට කණ්ණාඩියෙන් බලාගෙන ඉඳලා ඔළුව මෙහාට ගත්තා. මෙහාට ගන්නකොට අනිත් පැත්තේ හිටි මිනිස්සෙගේ ඔළුවේ වැදුනා. අර මිනිස්සේ කිව්ව දැන් තමුන්නාසේ දෙතුන් පාරක් හාමුදුරුවන්ට ඇන්න වෙලෙමිටි මටත් ඇන්න නේද කියලා නැගිටලා ගැහුවා ඒ මිනිස්සයා. එතකොට මට ප්‍රශ්නයක් නැහැ මම මෙහෙම ඔළුව කරගෙන ඉඳලා වීදුරෙන් බලන් ඉඳලා අත පල්ලෙහාට යනකොට ඔළුව මෙහාට ගත්තා. දැන් කාගේ හරි පිටින් දඬුවම යනවනේ. මං නැගිටලා ගැහුවොත් නේ වරද? ඒකට දඬුවම ගියා. තාමනුස්සේක එක පාරක් එහෙම එහා පැත්තේ කෙළවරේ සී එහා පැත්තේ කෙළවරේ පැත්තේ සීට් එකේ මේ පැත්තේ කෙළවරට වෙන්නේ ඉන්නු මමත් මේ පැත්තේ සීට් එකේ මැදට වෙන්න කෙළවරට වෙන්න ඉන්නු මේ සුදු පාට ඇඳුම් ගඳගත්ත ඒ මිත්‍යා දෘෂ්ටික ආගමික මොකද කරන්නේ මේ අහිංසකව ඉන්න මගේ කකුල මෙහිම කකුලෙන් පාගල මෙහිම ගන්නෝ කකුලයි ආයි මම සද්ද නැතුව ඉනොත් ආයි පාගල මෙහෙම හයියෙන් ගන්න මෙහෙම රිදෙන්න පාගන්න මෙයා ආදරයට පාගන්න බෑ කිල්ලක් නෙමෙයි හොඳේ මේක හයියෙන් මෙහෙම පාගල ගන්නවා දැන් ආදරයට කකුල් පාගනවනේ ඉතින් ඒ නිසා ගත්තා දැන් මට පේනවා මේ මේක මේ මේ මිනිස්සයා මාව අර කියන්නේ බයිට් කරගන්න හදනවා කියලා බයිට් එකට ගන්න හදනවා වගේ වැඩක් දැන් මම පොඩ්ඩක් දෙපාරක් පැගුණාට පස්සේ මං හිතුවා නෑ මේක මේ හිතල කරන වැඩක්. ඉබේ පෑගෙන්නේ නෑනේ. මොකද එහා පැත්තේ තියෙන කකුල් මෙච්චර මෙහෙ ඉන්නේ කොහොමද? එහා පැත්තේ සීට් එකේ ඉන්න මිනිස්සෙගේ. එකට වාඩිලා එක සීට් එකේ ඉන්නවනම් කමන්නේ නෑ. එහා පැත්තේ වෙනවම සීට් එකේ ඉන්න මිනිස්සෙගේ කොහොමද මෙච්චර දුර? කරු කකුලේ නීබේට මේ කකුලෙක් කිය. ඉතින් දැන් දැනගත්ත. දැන් මට මේක නැගිටලා බනින්නත් බෑ, දොස් කියන්නත් බෑ. මම දැනගත්ත මේක මේ රිදවන්න කරන වැඩක් කියලා. දැන් මෙයා නිහඬ ඉන්න නිහඬවනේ මේ වැඩේ කරන්නේ. මම දුන්න හොඳ උත්තරයක්. කොහොම දුන්නේ? ඒක නිහඬව දුන්නේ උත්තරේ. දැන් වෙන අය නැගිටලා බනිනවා මේවා කරනවා. දැන් පිටිපැත්තේ ආම්දා නිලධාරියෙක් මේක බලාගෙන ඉඳලා තියෙනවා. මේ වැඩට ගිහිල්ලා කොළඹ එන කෙනෙක් නැවත රැකියාවට. ඇගුව හම්දුනේ මම බලන් හිටියේ ඔබ වහන්සේ කකුල අර මිනිහා හිතලා බෑගුවේ ගුවා. ඔබ වහන්සේ නැගිටලා මොනවක් හරි කතා කරන්න මම එනවා කිව්වා එතෙන්ට. මම කර වැඩේ මොකද්ද කියලා දන්නවද? ඒ දවසල මං හිස වාන්නේ දැලිපිහියෙන්. දැලිපිහියෙන් තිබ්බ මගේ බෑග් එකේ ඇතුලේ. හාමුදුරුවෝ දැලිපිහියෙන් යන්න පුළුවන් ගැටලුවක් නෑ. මං කර වැඩේ ගත්ත දැලිපිහිය එළියට. එළියට අරගෙන ඔබ කපනවා කියලා කිව්වේ නෑ මං. මම කර වැඩේ මොකද්ද? මෙහෙම යාට පේන විදියට දැලිපිහිය දිගහැරියා. දිගහැරලා මම මෙහෙම අතේ මෙහෙම මදිනවා දැන් දැලිපිහිය. දැකලා තියෙනවද සිංහල සද්දයක් කරන දැලිපිහියක් වදින කොට අතේ. මේව දෙපාරක් කොහොම මෙයාට දැන් අරේ බලන් ඉන්නවා. එහෙම දෙපාරක් කොහොම හෝ මැදලා ඔහොම තලේ දිහා බලලා මෙහෙම නැමුවා. නැමලා මං බෑග් එකේ දාගත්තා. අර මිනිස්සයා කකුල් දෙක අනිත් පැත්තට අකුණලා තියාගත්තා. හරිද? කකුල් දෙක අනිත් පැත්තට මකුල්ල තියාගෙන මෙහෙම බලහගෙන ඉන්නවා. දැන් කොලර් එකත් හදාගෙන ඉන්නේ. කොලර් එකත් මුල හදාගෙන කකුල් දෙකත් අනිත් පැත්තට මේව කරගෙන ඉන්නවා. මමත් සද්ද නැතුව දැන් ඉන්නවා. එයා තේරුම් කරගත්තා මේ තියෙන කෑලි අඩු වෙන්න පුළුවන් ආයි බෑගුවොත්. ඒ නිසා නුපාග ඉන්නේ හොඳයි කියලා. අන්න බලන්න ප්‍රඥා. දැන් මං කතා කරෙත් නෑ, බැන්නෙත් නෑ, දොස් කිව්වෙත් නෑ. එයාගේ දුෂ්ට චින්තනයට වෙන උත්තරයක් දෙන්න බෑ. එයාට පෙන්නුවා මෙන්න වෙන මේ හාමුදුරු මේ හිටියට හරි ප්‍රබල කෙනෙක් නේද? මහා බලයන් බිහිවෙච්ච රජවරු බිහිවෙච්ච දකුණේ කියලා කෙනෙක් කෙනෙක් දන්නේ නැති නිසා වෙන්නේ නැති. ඒ නිසා එහෙම නොදැනුවත්කමට කරන්නේ නැති කියලා එයාටම හිතලා මේ නැති බයින කොටත් කොලර් එක හදලා නිකන් මගේ දිහා අමුතු විදියට බලලා බැස්සා. අන්න එහෙම තියෙනවා. ඒ කියන්නේ මේ මේ ඕන මානසිකත්වයක් පාලනය කරන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඕනම දරුණු මානසිකත්වයක් බොහොම බොහොම උපායශීලීව පාලනය කරන්න පුළුවන් තියෙන ඕනම යුද්ධයක් ඇති වෙන තත්ත්වයක් හරි දේශපාලන තත්ත්වයක් හරි බොහොම උපාය මාර්ගශීලීත්වයකින් මනෝවිද්‍යාත්මකව පාලනය කරන්න පුළුවන්. මේ ඔක්කොටම පවතින්නේ මනසනේ. අපි බලනෝ කෙනෙකුට මේක දැනින්නේ කොහොමද? මෙයාට මේක තේරුම් කරන්න පුළුවන් පැත්ත මොකද්ද? මොන ආකාරයේද? මොයි වගේ පරිසරයක් තුළද කියන එක හොඳට තේරුම් අරගෙන අපි කියන්නේ අර තේරෙන භාෂාවෙන් උත්තරේ දෙනවා කියලා. ඉතින් නොතේරෙන භාෂාවෙන් වචන කෝටි ගානක් කියලා වැඩක් නැහැ. තේරෙන භාෂාවෙන් කියන්නේ හැමතිස්සෙම මේ මිනිසුන්ට ගහනවායි බයිනවායි කියන එක නෙමෙයි. එයාට ඒක සංවේදී වෙන්නේ කොයි පැත්තෙන්ද කියලා බලනවා. කෙරෙන විදිහට වැඩක් කරන්න පුළුවන් නෝනක් පහළ වෙනවා. සමහරලාට අපෙන් මේ ධර්මය අහලා තේරෙන්නේ නැත්නම් අපි ඒ කෙනාව යොමු කරන වෙනත් කෙනෙකුට එතනින් ධර්මය අහලා තේරුම් කරගන්න. එතකොට යාට ඒක තේරෙනවා. විවිධ සංඥාවල් මතනේ ඉන්නේ. ඒ වගේ විචක්ෂණශීලී බුද්ධියකින් වැඩ කරන්න පුළුවන් මහා බලයක් පිහිටනවා. තව මිනිස්සෙක් ඇවිල්ලා දවසක් මගේ ළඟ වාඩි වුණා. ඒ වාඩි වෙච්ච මිනිස්සයා කිව්වා මම පියතුමෙක් කිව්වා. ෆාද කෙනෙක් කිව්වා. මං කෝ බොහොම හොඳයි කියලා. එහා එද වෙන සීට් තිබ්බ වාඩි වුණේ නැහැ. මගේ සීට් එක ළඟම හිටියා වාඩි වෙන්න මාව අල්ලගන්න මේ හොඳයි යමක් ඉගෙන ගන්න වෙන්නේ ඉතින්. වාඩි වෙලා කිව්වා මේ අපි ලෙඩ හොඳ කරනවා කිව්වා. මං කෝ බොහොම හොඳයි. ලෙඩ හොඳ කරනව නේද? හොඳ අනන් නැහනේ, හොඳ කරනවනේ. ඔව්, එහෙනම් බොහොම හොඳයි. ලෙඩ හොඳ කරනවා නරකයි කියන්න පුළුවන් යේ. හැබැයි රවට්ටන්න නැහනේ. එහෙනම් හමක එහෙන බොහොම හොඳයි. ලෙඩ හොද කරනවනේ කොච්චර හොඳද. මං ආවල් ඉස්කෝලේ විදුහල්පති කිව්වා හමක බොහොම හොඳයි කොච්චර හොඳද. මගෙන් අහනවා කිට්ටු වෙලා ඔබ වහන්සේ විශ්වාස කරන දෙවියෙක් ඉන්නවද කියලා හෙවවා. දැන් බලන්න කොහොමද වැඩි ඈ. ඔය ඇත්තන්ටත් මේක හරි ගැළපෙනවා. මං කිව්වා ඌ ඉන්නවා. එන අය නම් කියන අපි දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ. මෙමයි කියලා නේ කියන්නේ. අපි මනස විතරයි. මං කෝ ඉන්නවා. එහෙම ඉස්සර එන්නයි හදන්නේ තැනට. ටික වෙලාවක් ඉඳලා ආයි කනට කිට්ටු කරලා අහනවා මොන දෙවියෝද විශ්වාස කරන්න කියලා. සමහර අය ඉන්නවා කතරගම දෙවියෝ නේද? අර දෙවියෝ මේ දෙවියෝ විෂ්ණු දෙවියෝ විශ්වාස කරන අය ඉන්නවා. මං කෝ මේ ලෝකෙ විශ්වාස කරන එකම දෙවිය මමයි කියලා. එකන් මන් දෙවියෙක් මම්ම මාව විශ්වාස කරනවා. මං ගුවා මට SMS කළා නෑ, කෝල් එකක් දීලා නෑ, ඊමේල් එකක් ගහලා නෑ, ලියුමක් කියවලා නෑ, කවදාවත් දැකලා නෑ, එක වචනයක් කතා කරලා නෑ. ඔය එක එක්කත් විශ්වාස කරනවට වැඩිය හොඳ නැද්ද? මට මාව සංවේදීනේ. හොඳක් කරනකොට මට හොඳයි කියලා දැනුනොත්, නරකක් කරනකොට නරකයි කියලා දැනුනොත්, හිත වැඩ කරන විදිය මට දැනුනොත්, හැම තිස්සෙම මට සංවේදී පුජ්‍යලේ. ඇයි ඉතින් මම් මාව විශ්වාස කරන්නේ නැතුව, මම මාව හඳුනා ගන්න නැතුව, මට අර කිසිම සංවේදීතාවයක් නැති කෙනෙක් කෙරෙහි මම ප්‍රාර්ථනාවක් තියාගන්නේ කියලා කිව්ව ගමන් අර මිනිස්සයා පොඩ්ඩක් හරි ඥානවන්තයි, විදුහල්පති කෙනෙක්නේ. එයා කිව්වා ඒ කතාව නම් අහක දාන්න බෑ කිව්වා හඳුරෝ. හැබැයි සත්‍යයට ඉඩ දෙනවා. එතුම වේදුමේ තමයි සත්‍යයට ඉඩ දීලා බුද්ධියක් තිබුණා. ඒ මිනිස්සයා කිව්වා මොකද්ද කිව්වේ? ඒ කතාව නම් අහක දාන්න බෑ හඳුරෝ නේ කිව්වා. ඒ කතාවට මුකුත් කියන්න බෑ කිව්වා කාටවත්. ඇත්ත තමයි කතාව කිව්වා. මේ ජීවිතේට මේ කෝල් එකක්වත් දීලා නැති මිනිස්සෙක් කියන්නේ කෝල් එකක් දීලා තිබ්බනම් තව කමන්නේ නිකන් නේද? තැපෑලි ලිව්වක් කියලා තිබ්බනම් විශ්වාසයෙන් තියාගන්න. මේ හැම මොකක්වත් නැති සම්බන්ධතාවයක් නැති දෙයක් ගැන ඇයි මේ මනක් කල්පිතව ඉන්නේ? ඊට පස්සේ මම අහුව ටික වෙලාවක් ගිහලා මම ඔබතුමාගේ ප්‍රශ්නයක් අහන්නද? ඊට පස්සේ කිව්වා හා කියලා. මම අහුව ඉන්ද්‍රියන් විසින් ඔබව පාලනය වෙනවද, ඔබ විසින් ඉන්ද්‍රියන් පාලනය කරනවද කියලා. මොකද කිව්වේ? ඉන්ද්‍රියන් විසින් ඔබව පාලනය කරනවද, ඔබ විසින් ඉන්ද්‍රියන් පාලනය කරනවද කියලා මං ඇහුවා. එයාට ඒකේ තියෙන ගැඹුර තේරුම් ගන්නත් බැරුණා. ඒක යටින්ග කලබල වුණා. එයා කිව්වා අපි මොකුත් කරන්නේ නැහැ, පාලනය කරන්නේ නැහැ, මොකුත් නැහැ, දෙයියෝ තමයි ඔක්කොම කරන්නේ කිව්වා. දෙයියෝ තමයි ඔක්කොම කරන්නේ කිව්වා. දෙයියෝ තමයි පාලනය කරන්නේ කිව්වා. මං අහුව අතපය අතර හොඳට තියෙන කෙනෙකුට තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුළුවන් නේද? ඔව් කරන්න පුළුවන්. තමන්ගේ වැඩ තමන්ට කරන්න පුළුවන්. අත් දෙක තියෙනවා, කකුල් දෙක තියෙනවා, ඇස් දෙක තියෙනවා, කන් දෙක තියෙනවා, මිනිස්සුන්ට වැඩ කරගන්න පුළුවන් නේද? ඔව්. එතකොට ඇස් අන්ධ, ඒ වගේම අතපය දෙකත් කොරවෙච්ච, එහෙම නැත්තම් නැති කෙනෙකුට නිරන්තරයෙන්ම තව කෙනෙක් ඉන්න ඕන නේද වැඩ කරලා දෙන්න, පාලනය කරවන්න, හසුරවන්න? ඔව් කිව්වා. ආ ඒක තමයි කියලා මං කිව්වා. ඈ මේ තමාව මුල් කරගෙන නැගී හිටින්න බැරියයි. මිනිස්සුන්ගේ ඇස් අන්ධයි, මිනිස්සුන්ගේ අතපය කොරයි, එයාගේ ශක්තිය හීනයි. ඒ නිසා එයාට නිරන්තරයෙන්ම පිහිට ඕන, අනුන් වග බලා ගන්න ඕන. අන්න එහෙම තත්වයක් වුණ අවසානයේ අර අපරාධ විදුහල්පති කෙනෙක් කොරෙක් බවට පත් වෙලා නිකන් හිටියා. මිනියට දාඩිය දාන්න පටන් ගත්තා කියන්නේ හූ ගාලා දාඩිය දානවා, හූ ගාලා දාඩිය දානවා. දැන් මම විරුද්ධ වුණෙත් නෑ, තරහත් නෑ. අවසානයේ මිනිස්සයා කොරෙක් වෙලා නතර වුණා. ඈ ඔයාට ඔයාගේ වැඩ කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඔයා ඔයාගේ ජීවිතේ වෙන කෙනෙකුට බාර දීලා තියෙන්නේ. ඔයාට කකුල් නෑ, ඔයාට අත් නෑ, ඔයාට ඇස් කන් ආසාදී නෑ, ඔයාට නැගී හිටින්න බෑ. ඒ නිසා ඔයාගේ ජීවිතේ ඔයා ඉන්ෂුරන්ස් එකකට බාර දීලා තියෙනවා. රක්ෂණය කරලා පැත්තකට දාලා තියෙනවා. ඒගයි තියෙන ස්වභාවය. හැබැයි රක්ෂණය ගෙවයිද නැද්ද දන්නේ නැහැ. හොර කම්පැනි එක රක්ෂණය වෙලා තිබ්බොත් හරි වැඩේ වෙන්නේ. රක්ෂණ හම්බෙන්නේ නැහැ. ඔලිය හම්බෙන්නේ නැහැ. ඒ වගේ අපූරු කතා තියෙනවා මිනිස්සුත් එක්ක එකතු වෙලා තියෙන. ඒ නිසා මේ අපි කවුරුත් එක්කවත් තරහවත් කිසිම ආගමක් එක තරහ නැහැ. හැම දහමෙම තියෙනවා මේ ගැඹුර තෝරලා ගන්න පුළුවන් ඒවා තියෙනවා. බයිබලයේ තියෙනවා, බුදුදහමේ තියෙනවා, කුරානයේ තියෙනවා, භගවන් ගීතාවේ තියෙනවා. ඒවා වැරදි විදියට ආකල්පමය වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ. ඒ නිසා අපි කියන්නේ සියලු දෙනාටම මේ පරමාර්ථ දර්ශන ගොඩනගා ගන්න. දැන් බුද්ධාගමේ ඇතුළෙම තියෙන දේවල් අපි ඔක්කොම පිළිගන්නයි නෙමෙයිනේ. බුදුහාමුදුරු ගහද්දීහා බලාගෙන ඉන්නවයි කියන එක මොන තරම් නින්දාවක්ද බුදුහාමුදුරන්ට? කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. කුසලා කුසල විග්‍රහයක් කරන්න බෑ ඒ තුල. ගහද්දීහා බලන් ඉන්නවයි කියන සිද්ධාන්තය. ඉතින් චිත්‍රකලාකරුවා විසින් පරමාර්ථයක් වශයෙන් ගහ මුල වැඩ හිටපු කෙනා ගහන් තුලින් නැගිටලා ගහද්දීහා බලන් හිටියා. මොකද්ද? මම තුල ජීවත් වෙච්ච කෙනා මම කියන ස්වභාවයෙන් ඉවතට ගිහිල්ලා මමත්වයේ පරිශ්‍රණය කළා. ආත්ම ගවේෂණය කරන්න ආරම්භ කළා. ඒක කලාවෙන් පෙන්වන්නේ කොහොමද? ඇසිපිය නොහෙලා ආත්ම ගවේෂණය කළා. ඒ කියන්නේ සිහිය වෙන දෙයකට යොමු කරන්නේ නැතුව තමාදිහා පරිශ්‍රණාත්මකව බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට මෙන්න දෙන්නේක් මතු වුණා. මේකේ ඉන්නවා දෙන්නේ. මේ කාය විඥානයයි මනෝ විඥානයයි මේ දෙන්න දෙපැත්තට ප්‍රභේදනය වුණා. ඒ ප්‍රභේදනය තුළ විචක්ෂණ සීලව එක හසුරෝගෙන ගියා. මෙන්න එනව තණ්හා රති රග ඒව දිහා බලන්න ගියේ නෑ. දිගටම මනස හඳුනා ගැනීම වැඩපිළිවෙලේ යෙදුණා. මහා ප්‍රශ්න මහා වරුසාව විමුක්තිය ඇසින් ආරක්ෂා කරගත්තා. ඒ ආරක්ෂා කරගත්ත වැඩපිළිවෙලේදී ඔන්න ලැබුණා මේ මනස අතික්‍රමණය කිරීමේ ප්‍රතිඵලය හැටියට ලෝකෝත්තරත්වය, අරහත්ත්වය. අර සියලුම සිදලූ ගුණයකටපත් වුණා. ඒ පාත්‍ර වීමෙන් පස්සේ තමයි බුදුහාමුදුරන්ගේ බුදු කිස බුදු පියාණන් වහන්සේලාගේ සේවාව ආරම්භ වුණා. ඒ අපූර්ව මනෝවිද්‍යාත්මක විග්‍රහය ඇයි නිකම් මේ පිටින් පිටින් ඉතාම සරල විදියට මතු පිටින් ඇයි තේරුම් ගන්නෙ? ඒක තමයි ස්වභාවය. ඒක තමයි ගැටලු. ඒක තමයි ලෝකේ තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අඥාන ජනේ ජනයා බොහොම සරල විදියට ලෝකෙ දිහා බලන්නේ. ගැඹුරු නුවණක් ඇති අයට, ප්‍රඥාවන්ත අයට මේව ගැළපෙනු. අනිත් දේවල් ඔය හුදෙක් විශ්වාසවන්ත දේවල් වලට, මතවාද වලට, සංකල්ප වලට ඉඩ දීලා ආගම් තියෙන්නේ සාමාන්‍ය බොළඳ ජනයාට. දර්ශන ප්‍රඥා ගුණය ස්වභාවික ධහම තියෙන මහා ප්‍රඥයන්ට. මහා ප්‍රඥා ලෝකෙ ටිකයි ඉන්නේ. ඒ නිසා අර බොළඳ ජනයාට ඒව තිබුණාවි. මහා ප්‍රඥා ගැඹුරින් සිතා බලා නුවණ දියුණු කරගත යුතුයි. කිසි දෙයක් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. කිසි දෙයක් අනුමත නොකළ යුතුයි. කිසි දෙයකට වෛර නොකළ යුතුයි. කිසි දෙයකට ආදරය කරුණාව නොදැක්විය යුතුයි. උපේක්ෂා නොවිය යුතුයි. එවිට ඔබට මේ ලෝකය දකින්න පුළුවන්. මේ සමස්ත මනස ඉක්මවන වැඩපිළිවෙල. දැන් මනෝකාරක මම අගයන්නේ නැහැ. මනෝභාවයන් කිසි විටක අගයන්නේ නැහැ. ඒකට හේතුව මනෝභාවයන් පෙරලිකාර ස්වභාවයකින් යුක්තයි. මඩවලක හොඳ කොටසක් හොයන්න බෑනේ. ඒක කොහේ හිටියත් මඩ තියෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ වගේ හැම තැනකම යම් කිසි ගැටලුවක් තියෙන මනෝභාවය තුළ. ඒ නිසා සමස්තය අතහැරීමෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ ලෝක නිරෝධය, නිර්වාණය, බැඳීම් විරහිත දර්ශනය, මමත්වයෙන් තුරව ලෝකයේ බැලීම හැකියාව තියෙනවා. ඒ නිසා මේ දේශනාව මම දේශනා කරන දේශනයක් නෙමෙයි. මේ අවබෝධය මට අවබෝධ වෙච්ච අවබෝධයක් නෙමෙයි. මා නැතිවීම පිළිබඳව තියෙන අවබෝධයක්. ඒ නිසා මට අවබෝධ වෙනවා කියලානේ හැමෝම කියන්නේ. ඒ වගේම මම මාර්ගඵලලාභී, සෝවාන් හෝ, සකුදාගාමී, අනාගාමී, අරිහත් හෝ, බුදු හෝ කෙනෙක් නෙමෙයි. ඒ වගේම මම පුතජ්ජනේද්ද නොවේ. ඒ නිසා ඊට පස්සේ කියන්න ඕන පුතජ්ජන නොවන, මාර්ගඵල නොලත් විවාහාරික නමින් ඇඹිලි පිටියේ ආනන්ද. ලස්සන නමක්. මට තියෙන සම්මාන ටික ඕවා. සරත් තියෙන්නේ නේ. ඒක දානෝ වගේ පුතජන නොවන මාර්ගඵල නොලත් විවාහාරික නමින් ඇඹිලි පිටියේ ආරන්දි මොකද විවාහාරික නමක් විතරයි ඒක. අන්න මාව අඳුර ගන්න ක්‍රමේ. ඔය වගේ නම් ඕගොල්ලන්ට තියෙනවද නැහැ. මේ අපි පුතජනනේ. කියන්නේ බොන කන මිනිස්සු කියන්නේ අපි රහත් වෙලා අය. අපි පුතජන. නේ? සමහර අය කියනවා අපි රහත් වෙලා, අපි සෝවාන්, අපි සකුදාගාමි කියනවා. ඉතින් මගේ ලෞතුරා බුදුහාමුදුරුවෝ තමයි මම මිනිස්සෙක් නෙමෙයි කියලා ප්‍රකාශ කරේ. මම දෙවියෙක්වත් බ්‍රහ්මෙක්වත් නෙමෙයි, මම ඔය කියන එක බුදු කෙනෙක්වත් නෙමෙයි, මම සම්මා සම්බුදු කෙනෙක්. බුද්ධිය සමනය කරගත්තා, ඒ කියන්නේ කිසිම බුද්ධියක් මා ග්‍රහණය කර නොකරගත් කෙනෙක්. ඒක තමයි මගේ බුද්ධත්වයේ ස්වરૂපය. මගේ ඵලයේ ස්වરૂපය තමයි මම අතහැරී ස්වરૂපය. මගේ ඵලයේ ස්වરૂපය තමයි කිසිදු ඵලයක කිසිම කණුවක එල්ලිලා නැති ස්වභාවය, කිසිම දෘෂ්ටියක එල්ලිලා නැති ස්වභාවය. ඔන්න හඳුනගන්න බුදුහාමුදුරු ආර්ය ශ්‍රාවකයෝ විවාහාරික නමින් ඇමිලි පිටිය ආනන්ද හාමුදුරු හඳුනගන්න ඔන්න මාර්ගය. ඔය හඳුනා ගැනීම කරන්න දැන් මේ කාලය පුරාවට මොකද කරේ? ඔබේ මමත්වය විවෘත කළා, මමත්වයේ දිය වෙන්න හිරු වෙන්නේ ධර්මයට. මේ ධර්මයට ඔබේ මනස විවෘත කරන තරමට මමත්වයේ දිය වෙන වචන, මමත්වයේ දිය වෙන කරුණු තමයි ඔබට කියවුනේ. මමත්වයේ කැටි කරන කරුණු නෙමෙයි. සාමාන්‍ය ජීවිතේ ජීවත් වුණා නම් මේ ටික වැඩ කරගෙන යනකොට එක්ක ඇලීම් වැඩි වෙලා, එක්ක බැඳීම් වැඩි වෙලා, ගැටීම් වැඩි වෙලා, මේ වෙනකොට එක්ක තරහ අරගෙන මොනවා හරි ප්‍රශ්නයක් වෙලා, දැන් බලන්න මේ දහම අහන්න අහන්න ඔබ නිසල වෙනවා, සංසුන් වෙනවා. ඒකට හේතුව මේක බැඳීම් විරහිත, ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. බැඳීම් කිව්වහම අපි අය හිතන්නේම මේ ඇලෙන එක තමයි බැඳීම කියලා. ගැටෙන එක තමයි, ගැටෙන එකත් බැඳීම. ඇලෙන එක හා සමානවම ගැටෙන එකත් බැඳීම. ඒ කිසි කතාවක් නැහැ. ඒකනේ අපි අය කියන්නේ ලස්සන රූපේ දැක්කහම තමයි ඕන් හිත යනවා, අපි හැපිනවනවා කියලා ඕන බන කියනවා. ඒ ලස්සන අවලස්සන රූපයක් දැක්කහම කැත හිතෙනවා, වමනේට එනවා, පිළිකුල් හිතෙනවා, මට එපා වෙලා තියෙන කිව්වා. ආ ඒක කමන්නේ, ඒක හරි ශ්‍රේෂ්ඨයිනේ. ඒක හරි ශ්‍රේෂ්ඨයි. ඒක තමයි යථාර්ථය. අර ලස්සනට පිපිලා තියෙන මල නෙමෙයි යථාර්ථය. පර වෙලා කුණු වෙලා තියෙන මල තමයි යථාර්ථය. ඔන්න බුද්ධ ආගමේ විනාශය ආරම්භ වෙන තැන. දැක්කයිනේ? යථාර්ථය නම් ලස්සනට පිපිලා තියෙන මලත් යථාර්ථය, පර වෙලා යන මලත් යථාර්ථය වෙන්න ඕන. ආයි මොකද්ද? ඕකේ දෙකක්. ඒ නිසා තමයි බුදුදහම ඍණාත්මකයි කියන්නේ. කැතනම් කුණුනම් ඇටකටුනම් ඒක යථාර්ථය. එතකොට දුප්පත් වෙලා වහල කැඩිලා ජීවත් වෙන්න නැතුව කන්න නැතුව හූල්ලන මනුස්සයට කියන්නේ මොකවත්? ඒක කෙලෙස් නෙමෙයි. යමක් කමක් තියෙන ධන සම්පත් තියෙන මනුස්සයට තමයි කියන්නේ ඕ තණ්හා කරන්න එපා, ලෝභ කරන්න එපා, අරව මේව කරන්න එපා කියලා මේ මනුස්සයාගේ බැංකුව කොහොම හරි හිස් කරගන්න තමයි බලන්නේ. ඒ නිසා තමයි ආර්ථිකයෙන් පිරිහුණා, මානසිකව පිරිහුණා, දර්ශනයෙන් පිරිහිලා මිනිස්සු ඒ தත්ත්වේ ඉන්නේ. ඒ தත්ත්වේ වෙනස් කරගන්න පුළුවන්. භෞතික தත්ත්වේ මේකට කිසිම සම්බන්ධයක් නැහැ. කෙලෙස් නම් ලස්සන දේ වගේම අවලස්සන දේත් කෙලෙස්. ඇලීම වගේම ගැටීමත් කෙලෙස්. ඒක තේරුම් කරගන්නට ඕන. ඒ සියල්ලගෙම මනෝභාවයන්ගේ නිදහස් වූ තන ඒ ශාන්ත වූ අමා ආවරණ නැති දැකීම, ආවරණ නැති ජීවිතය, මනස්කාන්ත ජීවිතය අප හැම දිනාටම අත්විඳින්න ලැබෙනවා. හැම දිනාට මේ සත්‍ය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.